කියලා ටෙක් කතා 137 නේද 37 37 වෙනසනේ ඕම සාදරෙන් පිළිගන්න මෝ කාලින්ග බුද්ධිය මෞතලිය අද පොඩ්ඩක් පරක් වෙලා ප්‍රශ්න ගොඩක් වුණා නේ මම තමයි එතන පරක් වුණේ ඔව් බුද්ධික පරක් වුණා මේ අද තිල්නත් ටග් ගාලා ආවා ඉතින් හැමෝටම සෝරි කියන්න ඕනේ මේ මෙච්චලා බලන් හිටියත් අර මේ හෙඩ්ෆෝන් දෙනවද මේ MP3 අත්‍තරම දෙනවද කියලා ටෙක් කතාවලින් එහෙම ගන්නට ඇහිලා තියෙන ඇත්තටම බඩු දෙනවා කියලා මේ තියෙන හෙඩ්ෆෝන් එක මේක දාගන්නේ මෙන්න මෙහෙම ගල්ලා කනට මොකද්ද ගල්ලා දාගත්තාම මට තේරෙන්නේ නැහැ එච්චර හයිෆයි නැති හින්දා අපිට තේරෙන්නේ නැහැ 2GB පුළුවන් මේක චාර්ජ් කර හැකි මොකද ගල්ලා දාගත්තාම පාරණික රොබෝ කෙනෙක් වගේ අපි දෙනකොට ටෙක් කතාව මේ ඔක්කොම එපිසෝඩ් ටික කොපි කරලාද ඒක හොඳයි නේ ඔක්කොම ටික කියන්නේ 2GB වලට දාන්න පුළුවන් 2GB වලට එකදා ටික දාන්න පුළුවන් නේද මෙගාබයිට් සමහර 30ක් විතර නෙවෙන්නේ එපිසෝඩ් 30 බැන් ඔඩියෝ ඔඩියෝ එක දාන්න බෑ හැබැයි රියල් ඔඩියෝ මේක ප්ලේ වෙන්නේ නැහැ MP3 ඔන්න කීයක් දෙනවා බුද්ධිකක් දෙනවා නේ ඔව් එහෙනම් දෙකක් දෙනවා දෙන්නේ කොහොමද කියලා මේ පොඩ්ඩක් හිතලා බලන්න නේද මම හිතුවේ මේ ටෙක් කතා එකක් දෙමු අපි ටෙක් කතා අහන දුරම රසිකයා කියන්නේ කොළඹ ඉඳන් වැඩිම දුර ඉන්නේ කියලා හැබැයි බොරු කියන්න බෑ මොකද අපි වෙරිෆයි කරන්නේ දෙයක් නෑ නෑ ඇඩ්‍රස් එකට තමයි යවන්නේ යාලේ කින්න ආචිලගේ වගේ ආචිලගේ එතකොට මේ අපිට මේල් එකක් ගහන්න info@tekkatha.com එකට නේද තිල්න ඔව් හැබැයි කාලේ මේ ඒ තරගේ මලින්තට පොඩි වාසියක් නේද මලින්තව ගන්න බෑ මොකද මලින්ත ලංකාවෙනුත් පිට දේශ සීමාවේ ඉන්නේ මේ ගොඩක් ආවොත් එහෙම උත්තර මේ දුක් මුසු වගේ කතා තිබ්බත් අපි තව දෙන්න බලන්න MP3 ප්ලේ දැරට දෙකක් දෙනා මේක ජාතියේ අනිත් එක ගයින්ග මේ දෙමුද ටෙක් කතා වලට අපි පොඩ්ඩක් මොනවාරි යෝජනා එවන්න කියලා කිව්වද මොනවද අපි හොඳම යෝජනාව සලකන ඒ කියන්නේ මෙහෙමයි තමන් ඉන්නේ ඒක පළවෙනි එක තමයි තමන් ඉන්න තැන ඒ කියන්නේ තමන් දැන් මෙහෙමයි මයියංගණේ කෙනෙක් කොළඹ පරිච්ඡේදය ඉන්නේ එහෙම නොකරන්නේ ඒත් කවන්නෑ නේද මේ කොහරි කවන්නෑ මේ දුරම කෙනාට තමයි පළවෙනි තැනක දෙවෙනි තැනක බුද්ධික වෙන හොඳම යෝජනාවට ඔව් ඒ කියන්නේ මේ ටෙක් කතා වලට අලුතෙන් එකතු වෙන්න ඕන මොනවද අපි මොන හරි මේකින් අඩු කරන්න තියෙන දැන් ගොඩක් දෙනෙක් කියන එකත් තමයි ප්‍රශ්නම කතා කරන්නේ නැතුව තව මොන හරි කතා කරන්නේ ඒ වගේ මේ යෝජනා දිනනවා නම් එවන්න එතකොට අපි ඒක පොඩ්ඩක් සලකලා බලලා මේ ගොඩක් හොඳ මොනවා හරි දෙයක් යෝජනා කරොත් එයාට දෙමුනේ. ඔව්. අනිත් එක අර මේ දැන් කට්ටිය කියන දැන් මම ටෙක් චැට් එකේ හැම කට්ටිය කියන එයා ඉන්නේ මාලදිවයිනේ හැම දුර කියන නෑ නෑ මං කියන්නේ ලංකාවේ ඇතුළත වැඩිම දුර කියන එක. අපිට මේ හැම දෙයක් කියන්න බලන්නේ කාලෙක මම. ඒ කියන්නේ ළඟ තියෙන ස්කෝල් එක බෝඩ් එකක් ගාවට ගිහින් ෆොටෝ එකක් ගන්න වගේ කියලා අපි වෙරිෆයි කරගන්න පුළුවන්. දැන් මේවයි සමහරලාට සමහර අවස්ථාවලදී ඒකත් අසාධාරණයක් වෙන්න පුළුවන් මේ ෆොටෝ එකක් ගන්න ෆෝන් එකක් නැති කෙනෙක් වුණොත්. ඔව් ඒක අසාධාරණයක් නේද? ඒකට මොකද නෝකියා ඩබල් 00 එකක් වගේ නම් තියෙන අපි ආ චම්ලිට එහෙම කියන්න බෑනේ. චම්ලිට හොඳ ෆෝන් එකක් තියෙනවා. මට චම්ලිට අම්බු ආ ඔව් බුද්ධිකට වගේ ෆෝන් එකක් නැන්දි ෆොටෝ ගන්න බෑනේ. ෆොටෝ ගත්තත් ඒක එළියට ගන්නත් බෑ ඒකෙන් යවන්නත් බෑ. ඉතින් ඒක නිසා ඔහොම තමයි දෙන්නේ තාගෙන ඉන්නේ. ඉත තිල්ලක් කාලෙකට පස්සේ ඇවිල්ලා ඉන්න මොකද තිල්ලුනේ? තිල්ලල මේ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකක් තිබ්බ නේද මේ ළඟදී මැෂබල් එකේ නේද? ඔයා මෙතනම දැන් ටෙක් කතා තෑගි දෙනවා මීට කලින් ටෙක් කතාවල මේ මම මේ ඇඩ්වර්ටයිසන් පේනවා සමාවෙන්න මේක උදල් නොගේව ප්‍රචාරය කරලා දැන්නවා මේ ටෙක් කතාවේ කලින් අපි එපිසෝඩ් එකේ මයිනස් 30 31 හරි නේද Microsoft Tech එක කියන්නේ .net forum එක එක මම අතන .net forum කරන්නේ Microsoft සමාගමෙන් එක එකතු වෙලා බුද්ධික අපි හැදුවා මේ competition එකක් යන්නේ ඒක නෝතම Metro කියලා කියන්නේ අතන දැන් Metro කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ Microsoft වල Windows 8 අර tile interface එකේ app හොඳම හදපු app එකට Windows late tablet එකක් දෙනවා කියලා මේක අතන යෝජනාගෙන Microsoft සමාගමෙන් අපිට කලිනුත් ඔයිට කල Microsoft සමාගමෙන් ටැග් බෝග් එහෙම දුන්නානේ කට්ටිය Windows license දුන්නා මීට කලින් වැඩසටහනකදී පොත් වගේක් දුන්නා ඒ වගේ දේවල් කරා මේ පාරත් ඉතින් අපි විශ්වාසෙත් තියෙනවා මේ පාරත් කිව්වහම වැඩි එක ගැන එච්චර උනන්දුවක් ඒ කියන්නේ උනන්දුවක් කියන වැඩි ඉතින් හොයලා බලලා ඔක ගැන කතා කරන්නේ නැතුව හරි එහෙනම් මෙහෙම කරමු කියලා ඒගොල්ල අපිත් එක්ක විතරනේ .net forum එකේ කට්ටියත් එක්ක එක්කව වෙලා competition එක තියමු කියලා දිනන තියලා දිනනියම කළා. ඉතින් කොහොම හරි වැඩේ පටන් ගත්තා. අන්තිමට ඉතින් උනේ නම් මේ ඒගොල්ලන්ගේ පැත්තෙන් කිසිම මේ ගැන සද්දයක් නැති වුණා. සද්දයක් නැති වුණා කියලා කියන්නේ අපිට හරි ඉස්තරයක් ආවේ නැහැ දෙතුන් පාරක් අහලා ඉරියා මොකද්ද උනේ කියලා. මොකද අපේනොත් කට්ටිය අහනවා මේ දැන් මේක දෙනවද නැද්ද අපිත් බොරු කාරය වෙනවද නේද බුද්ධික අපි ඒක දැන් අපිත් අපේ අසන්නන්ට ඒ වගේ දෙයක් වහම අපි ඒක වගකීම් බාර ගන්න එපැයි. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ ඒක ටිකක් වගකීමක් නැති විදිහට ඒක හෑන්ඩල් කරා. ඒ කියන්නේ හෑන්ඩල් කරා කියලා කියන්නේ ඒගොල්ලෝ තාම සයිට් එක ගියොත් එහෙම මේ metro.net forum.lk ගියොත් නේද බුද්ධික තාමත් තියෙන අර කම්පිටිෂන් එක ගැන විස්තර පමණයි ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ අන්තිමට මේල් එකක් ගහලා තිනවා මම අහල යපු මේල් එකට උත්තරයක් ලෙස. එයාට ඒ කියන්නේ අතන අපි මේ මම කතා කරේ වෙලින්ටන් එක. වෙලින්ටන් යාය වෙලා තිනවා එයාගේ කන්ට්‍රෝල් එකෙන් මේ පිට දෙයක් තමයි මේ දේ උනේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ නම් සමා වෙන්න මේ අපේ අතින් ඒක ලොකු වරදක් උනේ. මොකද අපි એમ පොරොන්දුවක් දීලා ඒ වගේ දෙයක් කරනවා කියලා කියලා අන්තිමට ඒ දේ නොවිච් එක ගැන නිදහසට කාරණාවක් කියනෝ නෙමෙයි නඩ ඇත්තට මේක අපේ කන්ට්‍රෝල් එකකුත් නෑ. ඉතින් අපි කරපු වැරද්දක් තමයි අර එහෙම ට්‍රස්ට් කරපු එක. ඔව්. ඉතින් ඊට පස්සේ මින් ඉදිරියට තීරණය කරා සාමාන්‍යයෙන් ඔයගේ දෙයක් කරනවා නම් ඒ දෙනවා කිව්ව තැනක අපිට දුන්න නැත්නම් අපි එතනින් යාට ඒක ගැන සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට එක්කතාවට ස්පොන්සර් කෙනෙක් වුණත් සම්බන්ධ කරගන්න නැත්තේ මේ වගේ හේතු නිසා නේද බුද්ධික. ඇත්තටම ඒ කියන්නේ අපිට කන්ට්‍රෝල් එකක් නැති දේවල් අන්තිමට වෙලා අපි කට්ටියට බෝ පොරොන්දු දීලා අන්තිමට අපි බොරු කාරය වෙනවා. ඉතින් ඒකට හැමෝගෙම සමාවිල්ලනවා. ඉතින් අපි බලමු මේ මොකද මම දන්නා ගොඩක් මහන්සි වුණා බුද්ධික මේක වෙන්නේ මේ ඇප් හදන්න. ඉතින් කොහොම හරි ඒක ගැන නැවතවරක් සමාවිල්ලනවා. මේකට මෙච්චර කාලයක් ගිය ඇත්තට මේගොල්ලන්ගෙන් අපිට හරි පිළිතුරක් ලැබුණේ නැති හින්දා අවසාන අවතාවට ඉතින් අපිට රිප්ලයි එකක් එවලා තිනවා ඒ වගේ ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒක නිසා ඒක ගැන නැවතවතාක් සමාවෙන්න අපිට ටැබ් එකක් අරන් දෙන්න පුළුවන්කම තිබුණා. අපි ටික හරි කරලා ටැබ් එකක් අරන් දෙන්න ඇත්තටම මේ ඉතින් මිනිස්සු Microsoft එකෙන් බයින සාධාරණයි කියලා හිතනවා. ප්‍රශ්නෙකට යමු නේද අපි? ඔව් ඒකම ගාලින් ගන්නේ. දැන් අපි ඔය MP3 player දෙන අත් එකේ කතාවක් පොඩ්ඩක් කියුනේ. මේ සතිය අපි මේ ගියා අර එකිසලට් එකකින් අලුතින් මේ dual carrier HSDPA+ කියන සර්විස් එක. මේ ඒගොල්ලෝ හඳුන්වා දෙනවා. ඉතින් ඒකට පොඩි ආරාධනාවක් දුන්නා. ඒකින් ද අපි ගියා එතෙන්දී තමයි ඇත්තටම ඔය තෑගි විදියට හම්බුනේ. මේ තව අපි හඳුන්න කිහිප දෙනෙක් හිටියා නේද මේ බ්ලොග් ලියන ඒ වගේම මේ ගොඩක් මේ තාක්ෂණය ගැන උනන්දු වෙන කට්ටිය. ඒකත් ඉතින් මතක් කරනවා මේ හම්බ වෙච්ච මේ MP3 players දෙක තමයි අපි මේ දෙන්න හදන්නේ ටෙක් කතා කට්ටියද. ඔව් ඇත්තටම මේවා අපි දෙන්නට හම්බ වෙච්ච තමයි මේ නම පෙන්වෙන්නේ නැතුනත් මේක හැබැයි ඉති සලාඩ් කියලා ගහලා තියෙනවා. ඔව් ඇත්තට අපි හිතුව අපි ඕක එහෙට මෙහෙට දාලා විසි ගන්නට වඩා සමහරලාට ඇත්තටම මේක ප්‍රයෝජනවත් තියෙන කෙනෙක් ඉන්න පුළුවන් නේද බුද්ධිය. සමහරලාට MP3 player එකක් නැති කෙනෙක් ෆෝන් එකේ MP3 අහන්න බැරි කෙනෙක් ටෙක් කතා අහන්න ඕන නම් ඔන්න දැන් chance එක. කලින් ඔක මේ jogging වලට එහෙම නේමයි. ඔව් ඒ කියන්නේ දැන් බස් එකට එමු දෙට දුවනවා නම් මේක කන්නේ දා දුවන්න පුළුවන් jogging නම් මම දන්නේ. මම නම් කරපු එකම දිවීම එක තමයි බස් එකට දෙට දුවපු එක. ඒ ආරෙන්න වෙන ජොගින් යන්නත් නැහැ. ඉතින් ජොගින් කරනවා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක මේ DCHSPA+ කතා කරත් කලින් මේ ඉතින් හොඳයි ඇත්තට මේ වගේ ඒවා කියන්නේ එකකින් එක හඳුන්වලා දෙන එක නේ. මොකද enterprise apps එහෙම mobile එක පාවිච්චි කරනවා නම් හොඳ ආරංචියක් වෙයි නේද? මොකද local loss කරලා දින එකක්. ඔව් ඒගොල්ලෝ demonstration එක නම් 32 Mbps වගේ ආව නේද? ඔව්. මම check කරපු එක නම් පොඩක් මේ අර ඒගොල්ලන්ට දැනට තියෙන කනෙක්ෂන් වල ටිකක් පැකට් ලොස් එක මේ තිබ්බා ටිකක්. ඔව් අපි විස්තරේ හරියනම කිව්වොත් දැන් මෙන්න මෙහෙම ටෙස්ටිං කරේ ඉන්නේ. එතන ලැප්ටොප් ටිකක් සෙට් කරලා තිබ්බා. ඒගොල්ලෝ 21 Mbps මොඩෙම් එකේ කියන්නේ HSPA+ මොඩෙම් එකක් සහ dual carrier මේ HSPA කියන්නේ 42 Mbps මොඩෙම් දෙකක් වෙන වෙනම තියලා තිබ්බා. අපි SLT ටෙස්ට් සර්වර් එක තමයි මේකේ අර ලෝකල් සර්වර් එකට ස්පීඩ් ටෙස්ට් නෙට් පාවිච්චි කරනට ආවේ. සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් හැටියට දෙකේම මම දැක්ක විදිහට මෙගාබයිට් 11ක් 12ක් වගේ ආව නේද පුතේ. 13 ආපු වෙලාවලු තිබ්බා. ඒ වගේ තනි ෆයිල් එකක් එනවලු. ඉතින් මෙතන ගොඩක් ලිමිටේෂන්ස් තියෙනවා. SLT 36 ලාඩ් අතර තියෙන සම්බන්ධතාවය කොහොමද ඒ ටෙස්ට් කරන වෙලාවේ සර්වර් එක කොහොමද තිබ්බේ කියලා කියනවා. තාක්ෂණය ගැන කතා කරොත් අපි ඉන්ටර්නෂනල් බෑන්ඩ්විඩ්ත් එක හිතෙන් අත්හැරියොත් ඉන්ටර්නෂනල් බෑන්ඩ්විඩ්ත් කියන්නේ ලංකාව සහ පිටරටවල් අතර සම්බන්ධ වෙන එක අත්හැරියොත් ඒගොල්ලන්ගේ ටෙස්ට් එක කරන තැන ඒගොල්ලන්ගේ ලෝකල් සර්වර් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන සර්වර් එකේ ඉඳන් ඩිවයිස් එකට කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු කම්පියුටරේට මේක අබයි 32ක උපරිම වේගයක් ආවා. හැබැයි මේක মালටි ත්‍රෙඩඩ් ඩවුන්ලෝඩ් එකක්. মালටි ත්‍රෙඩඩ් ඩවුන්ලෝඩ් එකක් කියලා කියන්නේ අපි හැමෝම දන්නා සමහරවිට අපි ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් එහෙම දාගත්තාම අපි නිකන් බ්‍රවුසරෙන් බලනට වඩා වේගය වැඩි වෙනවා. මේකට හේතුව තමයි එක වෙලාවට ඩවුන්ලෝඩ් කීපයක් රන් වෙනවා. කාලින් අයියේ ඔඩියෝ පිස්සු ගලිනවලු අපි ඒකත් කතා කරලිමු. ඔඩියෝ පිස්සු ගලිනවා යන්නේ අදහස කරන්නේ බීල වැටලා ඉන්නවද ඒ වගේ දේවල්ද නැත්නම් සද්ද මාද නැහැ කියලා දිනවනේ සරෙන් සරේ ඩිස්කනෙක්ට් වෙනවා කියලා. අපේ ප්‍රශ්නයක්ද කියලා මට සැකයක් තියෙනවා ඉතින්. සපු මල් ගැන අයියේ කනෙක්ෂන් එකේ ඉඳලා වෙබ් මේ වෙන කතාවනේ. පොඩ්ඩක් අහලා කියන්නකෝ. මේ කොහොම හරි කමන්නේ මේ බලන්න ඕනේ මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කොහොම හරි මේ සම්ලි නැද්ද චැට් එකේ හරි සම්ලි චැට් එක ලොග් වෙනකම් මේ අපි ඉතින් ටෙන්ෂන් මගේ අර ADD කියලා දින ටෙන්ෂන් ඩිසෝඩර් එකක් එක දෙකට එක දිගට ටෙන්ෂන් එක දිගින් ඉන්න බෑ. ඒගොල්ලන්ගේ නෙට්වර්ක් ඇතුලේ නම් ඒ වගේ වේගයක් ආව නේද බුද්ධි. නමුත් හැබැයි දැන් ගැටලුවක් හැටියට මම දැක්කේ අපි ඉන්ටර්නෂනල් ටෙස්ට් කරනකොට අර 21 Mbps එක උනත් ඒගොල්ලන්ගේ 42 නෙට්වර්ක් එක උනත් US පැත්තට කරනකොට උපරිම මෙගාබයිට් 3ක් විතර වේගයක්. ඔව් දෙකයි ගානක්. දෙකයි ගානක් 3යි ගානක්. හැබැයි ඉතින් මේක වරදියට හිතන්න එපා. මොකද මෙගාබයිට් 2ක් කියලා කියන්නේ හොඳටම ඇති. ඔව් සාමාන්‍ය භාවිතයෙන් හොඳටම ඇති මෙගාබයිට් දැ ස්ටේබල් වෙනවා. ස්ටේබල් වෙනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම අර එක දිගටම මෙගාබයිට් 2ක් ලැබෙනවා කියන එක. ඒක තමයි අවශ්‍යතාවය ඇත්තට. මොකද මෙගාබයිට් දැ තප්පර පහක් විතර දාලා ආයෙත් බින්දුවට ගිහිල්ලා ආයෙත් ගිහිල්ලා අර ඩවුන්ලෝඩ් මීටර් එකක් දාලා දාලා මෙහෙම නිකන් යන මෙහෙම කියලා කොහමද ඔඩියෝ හරයට අවුල්නේ. ඒ කියන්නේ උස් පහත යන විදිහට තියෙනවනේ. ඒක වැඩක් නැහැ කියලා තමයි මම කියන්නේ. ඉතින් කොහොම හරි මේ ඕක තමයි වෙනස. බුද්ධිකගේ මතය කොහොමද? බුද්ධිකත් එතන හිටිය නිසා කොහොමද? ඒක කාලින්ග මෙහෙමයි ඉතින්. අර ඉන්ටර්නැෂනල් බෑන්ඩ්විඩ්ත් ඒක ඉතින් හැමෝටම ලිමිටේෂන් තියෙනවානේ. ඒක නිසා මේ මොකද ලෝකල් කනෙක්ෂන් එක හොඳට තියෙන නිසා මං හිතන්නේ අර වගේ කියන්නේ 2GB يعني 2MB 3MB වගේ කනෙක්ෂන් එකක් දිගටම තියෙනවනම් ගොඩක් හොඳ වෙන්නේ. එකම මේ තව දෙයක් තමයි කාලින්ග දැකපු. දැන් ගොඩක් වෙලාවට ওই ආයතන වලින් ওই වගේ දේවල් ලොන්ච් කරනකොට මේ අර මාකටිං ටීම් එකනේ ඇවිල්ලා මේ ඇවිල්ලා අර මාකටිං වලට කියන වචන ටිකම يعني වෙබ්සයිට් වල තියෙන ටිකම දාලා යනවනේ. මෙතනදී දැකපු දෙයක් තමයි මේ ඉංජිනේරින් ටීම් එක ඇවිල්ලා ඇත්තටම ප්‍රශ්න වලට උත්තර දීලා ගොඩක් දුරට අවංකව උත්තර දුන්නා ඒගොල්ලෝ නේද? ඇත්ත තියෙන தත්ත්වේ පැහැදිලි කරලා දීලා. ඔව්. උත්තර හැම එකක්ම හොඳ උත්තර දුන්නා. يعني මෙහෙම මෙහෙම තමයි අපේ තියෙන. හැබැයි ඒගොල්ලන්ගේ අර නෙට්වර්ක් අතර වෙනසක් පොඩ්ඩක් කියන්නත් ඕනේ. අර අපි මං ඉදන් මගේ බ්ලොග් එකේ හැම කිව්වා නෑ හැමතිස්සෙම දැකලා ඇති. මං හැමතිස්සෙම කියන මේ ටවර් එක සහ ඒගොල්ලන්ගේ බේස් ස්ටේෂන් එක අතර සම්බන්ධ වෙන ස්පීඩ් එක තමයි අදාළ වෙන්නේ. මොකද ටවර් එක කේබල් වුණාට වැඩක් නෑ. එතෙන්ට එන කනෙක්ෂන් එක හොඳ නැත්නම් මේගොල්ලන්ගේ නෙට්වර්ක් එක බුද්ධික ෆුල් IP නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම E1 භාවිතා නොකර IP based network එක කරා packet හරහා තමයි data යන්නේ. එතන මේක උඩ tower control ඔක්කොම යන්නේ packet data ඇතුළට. මෙතෙන්දී අර E1 පාවිච්චි කරන traditional එකෙන් පොඩ්ඩක් බැහැරව ඒගොල්ලෝ ගිහිලා තියෙනවා. ඉතින් මේකේ ඒගොල්ලන්ගේ advantage එකක් නේ. ඒගොල්ලෝ කියන සාමාන්‍ය ඒගොල්ලන්ගේ tower එකට megabyte 32ක් 36ක් වගේ තියෙනවා කියන නේද මුදින්. ඒක නිසා අනිත් පැත්තක බලනකොට E1 කිය 1.5 4.5ක් වගේනේ megabyte අපි තුන් දෙකම අර ගන්න තියලා තිබ්බොත් එහෙම E1 10ක්වත් අඩු ගන්න ඕනේ megabyte 25ක් ගන්න සාමාන්‍ය කෙනෙක්ට. ඉතින් E1 10ක් සාමාන්‍යයෙන් කවුරුත් ගහන්නේ නැහැ. ඩයලොග් වල එහෙම ගන්නේ E1 1යි 2යි. ඔය වගේ තමයි tower එකකට සම්බන්ධ කරා. ඉතින් ඒක නිසා මෙතන හොඳයි. ඔය කතාව කොහොම ඔයිට කලින් ඉතිසලාඩ්ල බුද්ධික අපේ ඔෆිස් එකේ එහෙම ගිනාලා ටෙස්ට් කරා. ඇත්තට ටෙස්ට් කරේ මම හඳුනන කෙනෙක් එතන ඉන්නේ ඉඳා පොඩි මොබයිල් tower එකක්. ඒක සාමාන්‍යයෙන් අපි හිතමු රවුටර් බොක්ස් එකක් විතර ඇති රිපීට් එකක් නෙමෙයි ඒක ඇත්තටම. ඒක ඇත්තටම මොබයිල් අපි හිතමු බේස් ස්ටේෂන් එකක් කියලා සරලව කිව්වොත් ඒක කරන්නේ අපේ නෙට් එකේ ඉන්ටර්නෙට් එකට ගහනවා පුද්දික. එතකොට ෆෝන්ස් ඔක්කොම කනෙක්ට් වෙනවා අර ඩිවයිස් එකට. අපි කතා කරන්නේ වෙන්නේ අපේ නෙට් එකේ ඉන්ටර්නෙට් එක කරා ඊළඟ සිස්ටම් එකට තමයි යන්නේ. ඔව්. ඉතින් ඒ වගේ ඒකෙම මම හිතන්නේ ටිකක් ඇඩ්වාන්ස් වර්ෂන් එක තමයි ඔය තියෙන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ ඔය විදිහට තමයි වැඩේ තියෙන්නේ. අපි ප්‍රශ්නෙකට යනවා බුද්ධිය මොන හරි කියන් තියෙනවා මේකට. තව මේ නිවුස් ටිකක් චම්ලි ඩොකියුමන්ට් එකත් හදලා දෙනවා නේද? දාන්න මේ ටිකේ කාලින්ක තව එකක් තමයි අපි දැන් BlackBerry ගැන ගොඩක් වෙලාවට අපි කතා කරනවානේ BlackBerry ගැන. දැන් මැරෙන්න යන මේ ඔපරේටින් සිස්ටම් එක ටෙක්නොලොජි එකක් කියන තිල්න දැක්කත් දන්නේ අර Yahoo එකේ කට්ටියට මේ බ්ලැක්බෙරි පාවිච්චි කරන්න එපා කියලා කියලා CEO කියලා දෙනවා පහුගිය දවස්වල. ඔව් Yahoo එකේ දැන් ඉන්න CEO දෙකයි Google එකෙන් ආවනේ. ඔව් ආවේ මේ එයා ඇවිල්ලා ඉතින් ගොඩක් වෙනස්කම් කරා කියලා ඔය ටෙක්නිකල් බ්ලොග් වල දිනවා. මේ එක යා කරපු තව එකක් තමයි කියලා දෙනවා. මේ මොකද අර කම්පැනි වයිස් පොලිසි එකක් තියලා තිනවා මේගොල්ලෝ කෝපරේට් ඇප් හැම එකටම බ්ලැක්බෙරි තමයි පාවිච්චි කරන්නේ කියලා. එයා ඇවිල්ලා කියලා දිනවා මේ iOS තියෙන device එකක් හරි Android එකකට හරි යන්න මේ මොකද දැන් ඒගොල්ලෝ කස්ටමර්ස්ලාට මොබයිල් එක්ස්පීරියන්ස් එක හරියට දෙන්න නම් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා ඉන්න ඕන කියලා මේ මොබයිල් වල ඇත්තටම දැන් තියෙන දේවල්. ඔව්. ඒකේ ඇත්තක් තියෙනව නේද? මොකද ඇත්තක් කියලා කියන්නේ ඒක මාරම හිතන්න ඔය මිනිස්සුන්ට ඔක තේරෙන කරන දෙයක්. BlackBerry එකක් කියලා කියන්නේ මම හිතන්නේ බුද්ධික මීට අවුරුදු 7 6කට වගේ කලින් අර අපි Windows Mobile පාවිච්චි කරේ. ඔව්. ඊටත් පල්ලෙහා ඉන්නේ නේද? අර Windows Pocket PC 2003 වගේ තියෙන්නේ. නෑ ඒ ගානත් නෑ. C Windows 8 නෑ නේද? ඒකත් ඒකත් පොද. PC එකක් ගන්නම දැන් තියෙනවා. කියන්න එකක් නෑ. ආ Samsung නෑ LG KU9900 හරි 9900 හරි මාගා ඉස්සර තිබ්බ ෆෝන් නේ අන්නේ ලෙවල් එක නේ තිල්ල තිල්ලක තිබ්බත් ඔව් ඒ ලෙවල් එක කියන්න බෑ BlackBerry කියලා කියන්න. BlackBerry ඇත්තටම බුද්ධික Apple ලගේ එක අනුගමනයක් මේවා කරන්න මොකද අර business කරන අයට මොලේට දාන මේ BlackBerry device එක හරි secure මේක තමයි තියෙන හොඳම එක කියලා. මම හිතන්නේ දැනට තියෙන LED මේක එකයි. මම දැන් ගොඩක් සමාගම් මේක වැඩ ගන්න හින්දා ඔය හැමෝටම ඊමේල් පාවිච්චි කරනවා BlackBerry හරහා බුද්ධික. වැඩිපුරම මේල් එන්න තී මේල් නැති වෙන return වෙන අරම ප්‍රශ්න තියෙන BlackBerry devices වල තමයි. මොකද අනිත් සාමාන්‍යයෙන් අපි Android එකක් අරගෙන POP3 එකක් configure කරගත්තාම මේක ලේසියෙන් අවුලක් වෙන්නේ නැහැ. data ප්‍රශ්නයක් වුණොත් ඇරෙන්න වෙන කිසිම ගැටලුවක් මම නම් දැකලා නැහැ. ඊළඟට ඉතින් ලොකුම කියන කතාව තමයි BlackBerry Messenger. BlackBerry Messenger දාගෙන BlackBerry දින එක එකමනේ කතා කරන්නේ WhatsApp වගේ එකක් දාගෙන ඕන ෆෝන් එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඒක Facebook Messenger දැන් තියෙන්නේ. ඒක ඕනෙම එකක් එක්ක Messenger දාගෙන ඕන එකක් එක්ක වැඩගෙන. ඒක නිසා BlackBerry එකක් පාවිච්චි කරනවා නම් තමන් හිතනවා නේද ලොකු දෙයක් කියලා. අපි නම් කියන්නේ ඉතින් ඒක තමන්ගේ කැමැත්ත නේ. අපි කියන්නේ බෑ දැන් බුද්ධික අර මොඩ ෆෝන් එකක් පාවිච්චි කරන්න කියලා අපිට කියන්න බෑ. මේ වගේ තමයි ඉතින් තමන්ගේ අවශ්‍යතාව අර මේ කවුද උපුල් කියනවා වගේ ඉතින් කෝල් එකක් ගන්න ෆෝන් එක තිබ්බාම ඇති කියනවා වගේ නේද? ප්‍රශ්නෙකට යමුද අපි? ප්‍රශ්නෙට යමු. පොඩ කිනේ තමයි අර Wi-Fi එක රිෆ්‍රෙෂ් එකක් දාන්න බෑ අපි. ඒකත් Apple ලගේ තාක්ෂණයේ ඇත්තම බලමහිමයක් තමයි. අපි Apple ලට බැන බැන ටෙක් කතා කරන Apple වලනේ. හරි. ප්‍රශ්නේ අහන්නේ දුලිත් තමයි අහලා තියෙන්නේ. අහන YouTube මොකද්ද මේ ජනප්‍රිය නාලිකාවක් වන ස්මෝෂ් ෂටප් කාටුන්ේ නාලිකා පාත්තාගෙන යන්නේ කෙසේද? එම නාලිකාරවන් ආදිවාසී ලැබෙනවා. නැතිනම් ඔව් ඒවා පාත්තාගෙන යන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ විනෝදය සඳහා පමණක්ද? හරි. ඊට පස්සේ අහනවා අර මේ ෂටප් කාටුන් හේදි කාටුන් නිර්මාණය කරන්නේ කෙසේද කියලා. මූල්‍ය වාසිය ගැන මම කතා කරන්නම්කො බුද්ධිකනේ. ඉතුරු ටික බුද්ධිකට ඇතුළට කතා කරන්න බල. ඇත්තටම මේ YouTube එකේ තියෙන partner account කියලා. partner account එක කියලා කියන්නේ content ගොඩක් හදලා viewers ලා ගොඩක් එනවනම් ඒක partner account එකට ඇතුළට වැටෙනවා. ඒවැ content හදන ඇත්ත එක revenue sharing එකක්. revenue sharing නෑ කියන්නේ ඒක හරහා යන ad වලින් ලැබෙන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඒ content හදන ඇත්ත එක බෙදා ගන්නවා. ඉතින් මේක ලොකු මේ මුදලක් ගන්න පුළුවන් ලක්ෂ දෙක මේ කට්ටිය බලනවා වීඩියෝ එක නේද බුද්ධික. ඉතින් ඒක නිසා එකෙන් යම් කිසි සිනමේ සැලකිය යුතු මූල්‍යමය වාසියක් තියෙනවා. නමුත් ලංකාවට මේ ලැබෙන්නේ නැහැ. මොකද ලංකාවට partner account ලැබුණත් revenue sharing model එක ලංකාවට ලැබෙන්නේ නැහැ. පිට රටක නමක් දාලා හදුවත් වැඩක් නැහැ. ලැබෙන්නේ නැහැ. ඒක නිසා අර PayPal කොමාරි අර AdSense ලංකාවට ගන්න බැරි කරා වගේ YouTube උත් ගන්න බැරි කරනවා නම් එපා. ඒකම මේ කලින් ඔය setup මේ network එක cartoon channel එකෙන් බැලුවොත් අර ඒගොල්ලන්ගේ තව තියෙන අර YouTube ලගේන තියෙනවානේ YouTube store එක තියෙනවානේ. ඔව්. ඒකෙම සමහර ඒවා team songs එහෙම ඒ වගේ ඒවා මේ ඒගොල්ලෝ සල්ලි වලට දෙනවා. එහෙම මේ purchase කරන්න පුළුවන් ඒ වගේ ඒවා. ඔව්. ඒකත් ඉතින් එක විදිහක් තමයි ඒගොල්ලන්ට මේ සල්ලි හම්බ වෙන. මේ අනිත් විදිහ තමයි දැන් ඔය කලින් කියපු විදිහට මේ revenue share එකට යන එක. ඊට අමතරව දැන් ඒගොල්ලෝ තව එතන ඒ කියන්නේ කන්ටෙන්ට් හදනකොට ඇත්තටම කන්ටෙන්ට් පිගුණ ගන්න පුළුවන් නේ. තව ඒ කියන්නේ දැන් එහම ජනප්‍රිය වුණාම YouTube ඒ වගේ open channels වලින් ජනප්‍රිය වුණාම ඒගොල්ලන්ට පුළුවන් තව content provider කෙනෙක් විදිහට වෙන මොකක් හරි TV station හරි ඒ වගේ දේවල් එක්ක යන්න නේද? ඔව්. මම හිතන්නේ මේ ටෙක් කතා mouse එක වැඩ කරන්නේ කියලාද? මේ ඊළඟ ප්‍රශ්නෙට මේ උත්තරයක් දුන්න කොහොමද ඒ වගේ කාටුන් හදන්නේ කියලා. එතම කාටුන් ගොඩක් හදන්නේ 2D animation software දිනවා. මේ ඇත්තටම මේ ළඟදී කියන්නේ අලුතෙන්ම පාවිච්චි කරන ඒවා ගැන නම් ඇත්තටම මේ අවබෝධයක් නැති තිලින මොකක් හරි තියනවාද? මමත් animation සම්බන්ධ නැචරම දන්නවා. මේ මම document එකට දැම්මා මේ link එකක් Wikipedia වල තියෙනවා මේ ලොකු list එකක් මොනවද 2D මේ animation වලට භාවිතා කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පොඩ්ඩක් දැන් animation එකක් කියලා ගත්තත් එහෙනම් අපි පොඩි කාලේ උනත් දන්නා අර පොතක එක රූපයක් මෙහෙම එක පොඩ්ඩක් කකුලක් ඇහෙට නැඳලා ඊළඟට ඊළඟ කෝණේ තව ඇඳලා පොත මෙහෙම කරලා ස්කැන කරාම අර රූපෙ මූ වෙනා වගේ තියෙනවා. එතකොට අපි characters පාවිච්චි කරලා තෝ animation නේද දැන් අපි දන්නවද ප්‍රසිද්ධ cartoon එකක් තියෙනවා Gromlet and Wally නේද මේ තියෙන මොකද්ද අර හා වගේ මේකගේ කතාව තියෙන මේ animation එක නිකන් අර මේ clay වලින් හදලා වගේ Gromlet හරි මොකක් හරි කියලා මට නම් හරියට මතක නැහැ. ඒක ප්‍රසිද්ධ UK cartoon එක. Stop motion අර දැන් postman pat ඔය ඒ වගේ නැත්තම් ඔය Shaun the Sheep කියලා යන්නේ cartoon එක ඒ වගේ වැය කරන්නේ ඇත්තටම stop motion animation. ඒ කියන්නේ ඇත්තටම කැමරා එකක් තියෙනවා මේ fix කරලා අපි හිතමු character එකක් අතක් මාරු කරනවා නම් පොඩ්ඩක් අත මෙහෙට කරලා එක photo එකක් ගන්නවා. ඊළඟට ආයේ අත චුට්ටක් ගැහට කරලා එක photo එකක් ගන්නවා. අපි දන්නවා සාමාන්‍ය චිත්‍රපටයක් ගත්තොත් එහෙම තප්පරයකට රූප රාමු 24ක් තමයි film එක තියෙන්නේ. මේ වැඩි වෙනවා අඩු වෙනවා එක එක ඒවා 30ක් තියෙනවා 60ක් තියෙනවා වෙනස් වෙනවා සාමාන්‍ය ඇවරේජ් එක 24ක් ගන්න. ඉතින් ස්ටොප් මෝෂන් animation ගොඩක් කරලා කරන්නේ මේ වගේ රාමු ගොඩාක් වගේ එකව කරාම අපිට පේන්නේ motion එකක් තියෙන විදිහ තමයි ස්ටොප් මෝෂන් animation වලදී. එහෙම නැත්නම් අපිට පුළුවන් අතින් අඳින්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඒවත් කරන්නේ අර වගේම තමයි රූපේ අපි background එක ඉස්සල්ලා අඳිනවා ඒක උඩින් ඊට පස්සේ ඉටිකොල තියෙන අර එහා මෙහා පේන ඒකේ අපි character එකද ඉතින් foreground සහ background කියලා දෙකක් තියෙනවා. foreground එක කියන්නේ හැමතිස්සෙම move වෙන දේවල් background එක කියන්නේ එක විදිහට still තියෙන දේවල්. එතකොට කරන්නේ අර ඉටිකොලේ රූපය ඇදලා එක අතක් move වෙනවා නම් ඒ අතේ කෑල්ල විතරක් අඳින්නවා අඳින්න නැතුව ඉන්නවා. character එක තියලා ඊළඟට අත වෙනමම කෑල්ලක අඳිනවා. ඉතින් අත පොඩ්ඩ move වෙන ගානට රූප රාමු ගානක් අඳිනවා. ඇඳලා ඒක photo ගහලා උඩින් ගහලා ඒකත් අර විදිහට තමයි කරන්නේ මේ ඒ කියන්නේ ඉස්සර කාලේ Disney කරන කාලේ කරපු දේවල්. දැන් නම් කරන්නේ එක character එක computer එකට embed කරා character එක animate කරා animation වල bones කියන්නේ skeleton එක වගේ හදලා මේ ඒකට bind කරන්න පුළුවන් vector graphic එක අඳින්නේ. ඊට පස්සේ keyframes සරහා පුළුවන් animate කරන්න. ඔව් නැත්නම් අර motion capture කරන්නත් පුළුවන්. motion capture කියලා කියන්නේ අර කිව්ව බුද්ධි කිව්වාගේ skeleton එක හදලා skeleton එක කියන්නේ අතරම ඇඟ ගත්තොත් එයා අපේ ඇටකටු ටික හදලා ඒකට මස් වගේ හදලා ඊපස්සේ මේ points පුළුවන් අපිට තව ඇත්ත මිනිස්සෙක්ට හදන්න. අර සමහරලට TV එකේ හැම දැකලා ඇති ඇඟේ පිම්පම් බෝල වගේ සුදු පාට කළු පාට ඇඳුමක් ඇඳගෙන පිම්පම් බෝල වගේ තියෙන අය එක එක ඒවා කරනවා දිනවා. එතකොට ඒ ඇත්තටම කරන්නේ ඒ ඇඟේ තියෙන පොයින්ට් එකක් අර අපි කම්පියුටරේ තියෙන animation එකේ පොයින්ට් එකට තියෙනවා. අතේ අපි ගත්තොත් ඒ වැලමිට ඒ වගේ තැන් ටික. එතකොට අපි කැමරා ටිකක් ගාව ඉන්නේ අපි මූව වෙනකොට කම්පියුටරකින් අපේ අර අපි පොයින්ට්ස් අර පිම්පම් බෝලගේ සුදු පාට ඩොට්ස් තියෙනනේ මැප් වල තියෙනින්ද ඒවා මූව වෙන අනුව අපේ අර කම්පියුටරේ තියෙන කැරක්ටර් එක animate කරන්න පුළුවන්. දැන් ගොඩක් අය කරන්නේ නම් ඇත්තටම මේ motion capture කියන technology තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි ඉතින් හදලා බුද්ධික බලනද මේ YouTube එකේ තියෙන මොකද්ද crazy orange මොකද්ද කියලා එකක් අරගෙන අන්න ඒකත් හොඳයි. ඒ වගේ cartoon නැත මේ annoying orange හරි මොකක් හරි එකක් annoying orange ස්ටේ අර චීන cartoon එක නෙමෙයි චීන එක ඒක orange කඩිය උදේට බලන්නේ නේ නේ යා හයි බණ්ඩ උදේට බලන්නේ නේ බුද්ධිකට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකට යමු නේද මේක ගන්න කලින් මගේ wifi එක මොකද්ද ඒකට කියන්නේ ජීවනයේ ලබා දීලා තමයි මාරු වෙන්නේ. හරි. XML භාවිතා කරන්නේ කුමක් සඳහාද කියලා අහන මේක SMS වලින් ආ ප්‍රශ්නය. මොබයිල් පාර්ට්නර් තුල ඇති XML ෆයිල් එක වෙනස් කිරීම මොඩර්න් එක ඇති පහසුකම් ඔන් ඔෆ් කළ දෙයින් අදහස් වෙන්නේ XML මගින් හાર્ඩ්වෙයාර් ප්‍රෝග්‍රෑමින් කළ හැකි බව. දෙවෙනි එක දිස්සල උත්තර දෙලේ මොනේ? ඒ කියන්නේ XML එක වෙනස් කළා මොබයිල් පාර්ට්නර් එකේ ෆීචර්ස් ඔන් ඔෆ් කරනවා කියන්නේ මේකෙන් හાર્ඩ්වෙයාර් ප්‍රෝග්‍රෑම් කරන එක නෙමෙයි. මොබයිල් පාර්ට්නර් හදලා දිනවා XML එකකින් අරගෙන ඒ කියන්නේ සෙටින්ග්ස් අරගෙන ඒ විදිහට වැඩ කරන්න. ඒකින්ද මේ XML වලින් ප්‍රෝග්‍රෑමින් කරන්න බැහැ අතට. මේ XML කියන්නේ මේ ඩේටා මොකක් හරි ස්ට්‍රක්චර් එකක් රිප්‍රසන්ට් කරන්න තියෙන මේ ඩොකියුමන්ට්. ඔව් විදිහක්. ඒ කියන්නේ ඒකට හදපු ඒ කියන්නේ ඒක මූලිකම දේ තමයි මේ මොකක් හරි ඒ කියන්නේ අපිට තීන ස්ට්‍රක්චර් එකක් හරි නැත්නම් data collection එකක් represent කරන්න පුළුවන් tag විදිහට. ඒ කියන්නේ ඔය අපි අර hierarchy එකක් කියලා කියනවා. මේ ඒ විදිහට represent කරන්න හදපු format එකක් තමයි XML කියලා කියන්නේ. මේ ඒකම ඒකේ තව ඒක විතරක් නෙමෙයි ගන්න ප්‍රයෝජන මේ ගොඩක් වෙලාවට ඔය communication වලදී කියන්නේ system අපි හිතමු web services හරි මොනවා හරි තීන system දෙකක් අතර communicate කරනකොට අර common data format එකක් විදිහටත් XML පාවිච්චි කරනවා. මොකද මේ ඒකෙදි පුළුවන් මේ අපිට කියන්නේ යවන්න ඕන ඕනි දෙයක් අර ඇත්ත ලෝකේ තියෙන data format එකක් හරි නැත්නම් අපි define කරන එකක් හරි මේ මේ XML tag භාවිතා කරලා ඒකේ තියෙන අර සරලම rules පාවිච්චි කරලා මේ document එකක් විදිහට හදාගන්න. තිල්න මොන හරි එකද කරනවද ඒකට? බුද්ධගයක වගේ ගොඩක් වෙලාට settings variable වගේ මේ save කරලා තියාගන්නත් XML පාවිච්චි කරනවා ගොඩක්. ඔව්. මේ ඒකම මේ දැන් තව XML පාවිච්චි කරනවා තිල්න අර අපි හිතමු දැන් web service එකක් කියලා ඒකෙදි නම් data transfer කරනකොට ගන්න ඒ වගේම දැන් අර web page එකක් පෙන්නනවා වෙනකොට අපි හිතමු XML එකක් ඔව් දැන් මේ screen එකේ පෙනේ මේ ඔය ඔය link එකේ ඇත්තටම තියෙනවා මේ මොනවටද පාවිච්චි කරන්න කියලා. මේ ඒකම අර XML එකක් කොහොමද browser එකේ පෙන්වන්නේ කියලා. ඒකට මේ style sheets apply කරලා ඇත්තටම ඒක මේ ගොඩක් කට්ටිය භාවිතා කරනුනේ තිල්. ඒක browser වලින් ගොඩක්ම පාවිච්චි කරන නිකුත්කයි මේ feed එකෙන් පෙන්වන්න ලස්සනට. ඔව්. feed style කරන්න මේ ගොඩක් සයිට් වල Firefox එකේ Chrome එක නම් කලින් තිබෙන හැදන් තියෙනවා. දැන් තාමත් දැන් Chrome එකේ තාමත් XML එකක් ඕ කරාම මොකෙන්ද open කරන්න කියලා දැන් මේ subscribe button හැමදාම ඇවිල්ලා හැමෝම style වෙනවා. බුදුගම මේ Android වලත් මේ මේ Android SDK එක ගොඩක් XML වගේ මේ look එකක් නේ තියෙන්නේ. ඔව් ඇත්තටම අර layout හදන්න තියෙන්නේ මේ XML එකකින් තමයි. එහෙමදම අනිත් එක මේ අර ප්‍රෝග්‍රෑම් එකකදී මේ මුලින්ම ලෝඩ් වෙන එක يعني අර මැනිෆෙස් ෆයිල් එක කියලා කියනවා. Android වලදී ඇප්ලිකේෂන් එක මැනිෆෙස් ෆයිල් එකක් තියෙන XML එක. ඒක දැන් Apple වලට ගත්තොත් අර info plis plis කියලා එක ලැබෙමට තියෙනවා. ඒකත් ඇත්තටම තියෙන XML එකකින් තමයි. දැන් ගොඩක් බැලුවාම ඔය configuration තියාගන්න XML තමයි පාවිච්චි කරන්නේ. Chrome එකේ නම් ඒගොල්ලෝ JSON format එක පාවිච්චි කරනවා. ඔව් මේ ඒ එකම ඉතින් අර ඒකෙත් වාසි අවාසි ගොඩක් කියනවා දෙන්න කියන්නේ XML වලට ආදේශකයක් විදිහට ඔය JSON පාවිච්චි කරනවානේ ගොඩක් කට්ටිය. මේ දෙකම ඉතින් දිනු වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒකත් දැන් අපි software development කරනවා නම් ඒක අපි තෝරගන්න ඕන අපේ අවශ්‍යතාවය අනුව තමයි මොකද්ද පාවිච්චි කරන්න කියලා. කියන්නේ ඔය හැම එකටම අපි හිතමු දැන් XML එකක් pass කරන්න ඕනත් XML parser එකක් ඕන JSON වලටත් ඒ වගේ. ඉතින් ඒ පාස එක තියෙන ඒවා පර්ෆෝමන්ස් කොහමද ඊළඟට අපිට එකකට වඩා වැඩි ෆෝමැට් ගන්න සපෝට් කරන්න ඕනද ඒව මත තමයි ඉතින් අපි කොයි එකද තෝරගන්නේ කියලා තීරණය කරන්න ඕනේ. තව ප්‍රශ්නයකට යනවද මුදින් එහෙම නැත්නම් තව එකට යමු. ඔව් අපි කතා කරේ XML ගැන නේද? XML ගැන කතා කරාම ඊළඟට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මම ඉතින් උදේ chat එකෙත් තියෙනවා. උදේ ප්‍රශ්න කතා කරගෙන Windows 7 genuine තියෙන පරිගණක factory default setting ලා වෙන්නේ system name එක හදාගන්නේ පහ ආදරන්න කියලා. හරිම ලේසි. පොඩ්ඩක් run එක run එක කියලා කියන්නේ නැත්නම් start menu එක open කරලා පොඩි search box එකක් තියෙනවා. එතන backup system backup කියලා option එකක් තියෙනවා. ඒක select කරන්න. එතකොට තමන්ට පුළුවන් කියලා කියන්නේ ඇත්තටම මේ. ඒකෙන් පුළුවන් ඉමේජ් එකක් හදාගන්න hard disk එකේ. ඉමේජ් එක කියලා කිව්වොත් ඒක බුද්ධික ඇත්තටම මේ එකෙන් ඇත්තටම කියන්නේ system image කියලා කියන්නේ අර wizard එක ඇත්තටම open වුණාම වංගත පැත්තේ option එකක් එනවා ඇත්තටම create system image එක. ඒ create system image කියන එකට ගියාම බුද්ධික යාට පුළුවන් hard disk එකම හරි select කරන්න නැත්නම් partition එකක් හරි select කරන්න. මුළු hard disk එකම යා select කරත් එම system එකේදී යාට අහනවා ඊළඟ ඔප්ෂන් එකේ ඉඳලා ගහන CD එක ගන්න කියලා. Do you want to create a system repair disk කියලා yes කියලා කියන්න. එතකොට DVD 3ක් හෝ 4ක් හෝ තමයි hard disk එක ප්‍රමාණයට ඉන්නේ. ඒකෙන් create කරා මුත්‍තික යට හදා ගන්න පුළුවන් ලේසියෙන්ම මේ system එක. ඔව් ඊළඟට අර එයාට select කරගන්නත් පුළුවන් configuration files ගන්න නේද? data යවනවාද ඒ මොනවද කියලා. ඔව් හැබැයි ඉතින් ගොඩක් වෙලාට branded machine ගන්න ගත්තා අපි ඒකම IBM හරි Dell හරි HP හරි ඔය laptop එකක් වගේ නේද? ඒකෙම ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාට software එකක් වෙනවා. මේක ලේසියෙන් හදාගන්න recovery disk එකක් හදාගන්න කියලා. තමයි ලේසියෙන් වෙන්නේ. ඒකම මේ දැන් අපි මොනවාරි සොෆ්ටවයාර් ගොඩක් ඉන්ස්ටෝල් කරලා අපේ ෆයිල්ස් තියෙනවා සෙටින්ග්ස් ඒ හැම දෙයක්ම එක්කම ගන්න ඕන නම් ඉතින් හොඳ වැඩේ තමයි ඩිස් ඉමේජ් එකක් පාවිච්චි කරන එක. තව ප්‍රශ්නයකට යනවාද? ඔය දැන් හැමදාම එන වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ එක කතා කරලා මොනේ පොඩ්ඩක් iPad එක IT කරන්න එන්නේ කියලා මේ අර හැමෝම කරන හින්දා මේ දවස්වල ජොබ් වැඩියෙන් දෙන හින්දා කියලා කරන්න එන්න එපා. ඉතින් ඒවට ආසාවක් තියනවා නේද? ඇත්තටම ජොබ් කියනது බුද්ධිකර. ලොකු ප්‍රශ්නයක් නේද? මන්න හිතන්නේ කියන්නේ IT වලට වඩා සල්ලි ගන්න පුළුවන් ජොබ් වල තරම් තියනවා. අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් දැන් මේ රේල් පාරේ තනකොල ගලවන්න වගේ ගියොත් මාසික ආදායම 40,000ක් විතර තියනවා නේද? අපි ජාවා කඩේ කට්ටිය ලොකක් දාගන්න පුළුවන්. ජාවා කල්ල රේල් පාරවල් ඇදුවොත් එහෙම මේ OT කල්ල 40,000ක් විතර වන්න පුළුවන්. ඒක දැන් වඩු වැඩ මේසන් වැඩ වගේ ඉගෙන ගත්තත් මේ සෑහෙන්න එල්ලමක් නෑ. මුහුත් ඕනේ නෑ. වත්තු දව දුන්නොත් 1500 දවස්. ඒ IT කරන්න එනවනම් يعني ඇත්තටම කැමැත්තක් තියලා එනවනම් ඉතින් software කරන එකද networkingද multimediaද graphic කරනවද කියලා ඉතින් ඒකත් තීරණය කරන්න ඕන තමන්ගේ හැකියාව අනුව. ඒ කියන්නේ දන්නවනේ තමන් එනකොට මොනවද කරන්න පුළුවන් කියලා. ගොඩක් අය ඉන්නවා මේ ඔය multimedia පැත්තට යනවා රේ මේ හැකියාව නැතුව. ඒකට ඒක පොඩ්ඩක් තිල්න අපි කියන්න ඕනේ නේද? මේ මොකද software development එහෙම සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර අපි කියනවනේ ඒක අර නිකන් අර මේ ඇඟේ තියෙනවනේ කියලා. ඒක එහෙම ඔව් එහෙම මේ graphic වලට ඒක තියෙන්න ඕනේ හැබැයි පොඩ්ඩක් නේ. ඒ කියන්නේ අර තමන්ගේ මේ දක්ෂතාවයක් තියෙන හැබැයි software development කියන එක උනන්දුවක් තියනවා නම් ඉගෙන ගන්නත් පුළුවන් ඕනන්නේ. ඕන ඉගෙන ගොඩ. ඉතින් නම් කරන්න බෑනේ දැන් මට Photoshop නිකන් එල්ලක් කිරි වගේ නිකන් හැම එකම පුළුවන් වුණත් කලාත්මක හැකියාව නැත්නම් ඒක කරන්න බැහැ. graphic animation ඒ වගේ video editing ඒ වගේ දේවල් වලට මේ තියෙන්න ඕන පොඩ්ඩක් ඒ වගේ හැකියාවක්. ඊට අමතරව ඉතින් අර software ඉගෙන ගන්න ඒ කියන්නේ බොහොම ඉක්මනින් ඒ දේවල් ඉගෙනගෙන ඒවා පාවිච්චි කරන්න හැකියාවකුත් තියෙන්න ඕන. ඊට අමතරව ඉතින් networking software වගේ වට නම් එහෙම අර ඇඟේ තියෙන්න ඕන කියලා එකක් නැහැ. මේ උනන්දුව තියෙනවා නම් වැඩ කරලා කැපවීම තියෙනවා නම් කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩිම ඉල්ලුම තියෙන්නේ මොකටද කියලා නම් ඉතින් කියන්නේ කියන්නේ මෙහෙම ගත්තොත් අපි IT ජොබ් වල තියෙන ප්‍රතිශතය ගත්තොත් තවම software development වලට වැඩි. ඔව්. තියෙන graphic වලට networking වලට වැඩි. ඉතින් ඕක ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්. මේ හොඳම දේ තමයි අර Tamanට හැකියාව තියෙන එක තෝරගන්න එක. හැකියාව සහ කැමැත්ත තියෙන එක. chat room එකේ ප්‍රශ්නයක් කියලා මම ඉදන් මේක කතා කරන්න ඕනේ. මේ PC JT එකේ Java degree එක හොඳයි. Java නේ degree එකක් කරන්න බෑ. Java කියලා කියන්නේ පරිගණක භාෂාව. එහෙම වුණොත් එimhe Java degree පුළුවන්, C degree පුළුවන්, PHP degree පුළුවන්, එimhe වුණත් Windows degree පුළුවන්. බුලා මෙහෙමයි පරිගණක භාෂාව කියන ගන්න එක කිසිම වරදක් නෑ. ඒක කොහෙද ඉගෙන ගන්න කියන එක ප්‍රශ්නයක් නෑ. පරිගණක භාෂාව ඉගෙන ගන්න ඕනේ. පරිගණක භාෂාව degree-යක් නොවේ. එහෙම වුණා නම් එහෙම මේ ජොබ් එකකට ගිහිල්ලා නම් කියන්න එපා මට Java degree එකක් තියෙනවා කියලා. ජොබ් එකට ගන්න නෙමෙයි ඉන්ටර්විව් එක කන්ටිනියු කරන්න හේතුවත් නෑ. ඒක නිසා මෙහෙම පැත්තකට තියෙන කාලෙක දැන් Java degree එකක් කරනවා කියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්නම යනවා කියලා හිතාගෙන යන එකක් නේ. දැන් SLIIT හරි BIT හරි කරොත් එහෙම හැම ඉරියකම කවගෙන නිසා Tamanටම හිතාගෙන හොයා ගන්න පුළුවන් තමයි. ඒක තිල්ල මෙහෙමනේ bit ගත්තොත් SLIIT එක degree එකක් කරොත් එහෙම ඒක කරන්නේ computer fundamental programming fundamentals මේ පරිගණක ගැන දැනුමක් ලබා දෙන්න. එතකොට ඒක vast knowledge එකක්. ඒ කියන්නේ එක domain එකකට සීමා වෙච්ච එකක් domain එක. ඒ කියන්නේ එක language එකකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒක නිසා ඒක degree එකක් කියලා කවදාවත් කියන්නේ මේක degree එකක් නෙමෙයි. ඔව් එතන ඒ කියන්නේ උපාධියක් අරගෙන එන කෙනෙක්ව අර ලැන්ග්වේජ් එකකට කරගලා තියෙන එක ඒක හරි වැඩක් නෙමෙයි. උපාධියාරින්න මෙහෙමයි ගොඩක් වෙලාට සමාජලට වැඩන්නේ උපාධියක් තියෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාට දැන් ලෝකේ ගත්තොත් එහෙම අය බිල් ගේට්ස් ගත්තොත් එහෙම එතකොට ස්ටීව් ජොබ්ස් ගත්තොත් එහෙම එකක් කෙනෙක්ටත් අත උපාධි නැහෙනේ. ඒ වුණාට මේ මිනිස්සු පොත දේවල් කරන්නේ. ඒ වුණාට අර උපාධියකට මේ වගේ දෙයක් සම කරන්න බෑ නේද බුද්ධික කවදක්ක. ඔව් ඒ කියන්නේ පරිගණක උපාධියක් ඒ කියන්නේ පරිගණක විෂයයෙන් හෝ කලා ක්ෂේත්‍රයෙන් හෝ මොකකින් හරි ලැබෙන විශ්වවිද්‍යාලෙකින් දෙන උපාධියක් සහ මේ පරිගණක භාෂාවත් සමගරන්න එපා. ඒක හින්දා මේ කියන්න තියෙන يعني PCJT කියලා ඔය මේ PCJT නේ කොහේ වුණා? ඔව්. ඔය හරි මේ يعني එහෙම එච්චර අර මේ නිකන් එච්චර අර නැරෝ වෙච්ච මේ කෝස් එකක් නම් කරන්න එපා කියලා. මොකද ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා නම් ඊට වඩා සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. අනිත් එක මේ එක ලැන්ග්වේජ් එකකින් මේ ලැන්ග්වේජ් එක නෙමෙයි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නනේ. අපි මේ ඔව් දැන් එහෙම ඕකට සරල උදාහරණයක් ගත්තොත් එහෙම මේ කෙනෙකුට අපීතම බුද්ධික මට පුළුවන් කියලා සරල උදාහරණයක් ගන්න කොහොමද ඕකට පරිප්පු යන්න පුළුවන් කියලා මට චිකන් යන්න පුළුවන් වෙන්නේ නැන්නේ බුද්ධික. ඒ වගේ දෙයක් තමයි. දැන් සමාල්ලාට ගත්තොත් එහෙම ගයක් හදන්න සාමාන්‍ය ගයක් හදන එකක් අපි ගමුකෝ. ගයක් හදන්න ගත්තොත් එහෙම අත්තිවාරම කපන්න අපි වෙන කට්ටියක් ගන්නවා. අත්තිවාරම දාන්න කට්ටියක් ගන්නවා. ඊට පස්සේ බිත්ති වලින් තවත් කට්ටියක් නේ බුද්ධික. ඊපස්සේ වහල ගහන්නේ තවත් කට්ටියක්. ඊපස්සේ ටයිල් අල්ලන්නේ තවත් කෙනෙක්. ඉතින් එහෙම වුණොත් එහෙම දැන් එහෙමනම් අපිට එක බාස් කෙනෙක්ගෙන් ඕක කරන්න පුළුවන් ඔක්කොම හරි. මෙන්න බාස් ගේම හදන්න කියලා පෙමින ඔය බෝලුව උත්තරලා ජනෙලු උත්තරලා වීදුරු උත්තරලා එහෙම නැහැ. ඉතින් එක භාෂාවක් හැමදේම පාවිච්චි කරන්න බෑනේ බුද්ධික. ඒ භාෂාව පාවිච්චි කරන්න තැන් තියෙනද? තමන් Java දන්නවා කියලා මේ අපි ගිය පාරමන් කරන පහුගිය වැඩසටහන කතා කරලා ඩ්‍රයිවර් එකක් ලියන්න බෑනේ. ඒ වගේ තමයි. ඉතින් දැන් අපි ද assembly දන්නවා කියලා Windows application එක ලියන්න බෑනේ. UI එකක් තියෙන එක. ඉතින් ඒක නිසායි අවශ්‍ය දෙයට අවශ්‍ය language එක අවශ්‍ය නැහැ. ඉතින් එක language එකක් දැනගෙන ඉන්න එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ නේද? කවදාවත් බුද්ධික. නමුත් අර fundamental language එකක් ඉගෙන ගත්තොත් අපි C වගේ එකක් ඉගෙන ගත්තොත් එහෙම අනිත් language එකට යන ලේසියි. මොකද අර high level language එක කිනා low level language එකකට යනවා. අර low level language එක කිනා high level language එකකට යන එක වටිනවා. මොකද එතකොට අර පරිගණක භාෂාවක් වැඩ කරන එක ගැන හොඳ අදහසක් තමන්ට තියෙනවා නේද බුද්ධික? ඒක නිසා අපි කියන්නේ ඒක නිසා මේ වගේ අර Java වලින් වැඩ කරන්න ලේසි, අම්සි දෙයක් සමහර දේවල් කරන්න ගොඩක් කරන්න ලේසි නේද පුතේ Java වල. ඔබ්ජෙක්ට් එකක් ගත්තා, එලිමන්ට් එකක් ගත්තා, පොඩක් ගාලා UI එකක් හදාගත්තා. ඒ නමුත් ඒකෙන් මේ තියන්නේ අපි Java හොඳ නැහැ කියනවා නෙමෙයි. Java කියන්නේ ලෝකෙකින් එකම ලැන්ග්වේජ් එක නෙමෙයි කියන්නේ. Java ඉගෙන ගත්තට වරදක් නැහැ. Java අවශ්‍ය නැලා තියෙනවානේ. ඒ වගේ ඒක නිසා මේ ඩිග්‍රී එකක් කියන එක සමාන කරන්න එපා. කලින් අපි අර ඊසතෙත් නිකන් මතක් කරා මේ අපි තව එකක් පටන් ගන්න යනවා කියලා මේ ඔව් පටන් ගන්න යනවා නෝ කියලා ගොඩක් වෙලාවට බලමු ලබන සතියවත් රෙකෝඩ් කරන්න නේද මේකෙන්නේ ලෝග් මේකෙන්නේ ඒක තමයි අපිට එපිසෝඩ් 3ක් විතර රෙකෝඩ් කරගත්තත් අපිට මාසෙක් විතර යන්තම් ගණන් දාන්න පුළුවන් එකක් බලමු ඉතින් ඒකෙදී ඔය වගේ දීර්ඝ වශයෙන් කතා කරන්න බලමු නේද ඔව් ලැන්ග්වේජ් ගැන කතා කරා ප්‍රැක්ටිකල් දෙයක් කරමු නේ බුදු මේ වගේ කියෝ කියෝ ඉන්න එකක් නෙමෙයි අතනම දෙයක් ඒ කියන්නේ මොනවා හරි කන්සෙප්ට් එකක් අරන් ඒක කොහොමද මේ ලැන්ග්වේජ් එකෙන් කරන්නේ හොඳ එහෙම කියද හරි මම මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන කාලයක් ඉස්සර කරන්නේ නැහැ ළඟදී දැන් ඔක්කොම බඩු දිනලා මම එක එක අඩුයි කියලා හිතා දාලා දැන් ඉන්නවා මේක දිප්පණක් මොදේ අරක දිප්පණක් මොදේ ඒ ළඟදී මම ලයිට් එක විතර ඒ වගේ දේවල් තමයි තව ප්‍රශ්නයකට යනවා බුද්ධික මොකද කරන්නේ ඕනේ තව එකට යමු ප්‍රශ්නයකට යමු ජැක්‍රෝ මේකට අද වැඩි ඕ අපෝ ඩයින් තම්ලි මේක රත් කරලා ගන්න රත් කරමින් ඉන්නේ රත් උනා හරි වීඩියෝ වෙන්නේ බ්ලොක් කරලා තියෙන එක ප්‍රොක්සි සර්වර් එක කොහොමද මේ එනේබල් කරගන්නේ කියලා ප්‍රොක්සි සයිට් වල නම් කාලෙක මේ සමහර කියන්නේ ගොඩක් ඒවයි මේ ඒගොල්ලෝ සපෝට් එක මේ දාලා තිනවනේ දැන් HiveMyOS වගේ ගත්තොත් එහෙනම් ඒගොල්ලන්ගේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ලෝඩ් වෙනවා මේ ඒ චම්ලිට දේරුම් නැද්ද මම මයික් එක මියුට් කරලා ගියලි ඒක තමයි බැඩලි ආ හරි මම ලෙවල් නැති ආවා ලෙවල් ආවා ඒක මම අනුගේ මයික් එකකින් ඇවිල්ලා ඒ දැන් ගොඩක් ප්‍රොක්සි වෙබ්සයිට් එකක් ඉන්න යන්නේ මේ ප්‍රොක්සි සයිට් එකක් ඉන්න යන්නේ ගොඩක් වෙබ්සයිට් වල මේ ෆ්ලෑෂ් ප්ලේයර් සපෝට් එක ඒගොල්ලෝ මේ හදලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්ලේයර් එකකින් මේ ෆ්ලෑෂ් එක ලෝඩ් වෙන. ආ මෙහෙම වැඩේ ඉතින්. මං හිතන්නේ මෙයා කොහේ හරි ඔෆිස් එකක් ඇතුලේ වෙන්න දින්න ඇති. ඔෆිස් එකේ කට්ටියට කරදරයක් ඇති. හැමෝම YouTube බලනවා, අර ෆිල්ම් බලනවා, මේ බලනවා. මෙහෙම වැඩක් මෙහෙම කරමු ඉතින්. කතන්දරේ ගොත් ඇත්තම ගොත් ව්‍යාපාරික රැකියාව කරන ස්ථානයකට අන්තර්ජාලය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ඒක රැකියාවේ කටයුතු සඳහා යොදාගන්න. එතකොට YouTube වගේ දේවල් බලනකොට අපි හිතමු 2MB ADSL එකක් තියෙන එක දැන් අදාළය දන්නවනේ තිල්න මේ data උනත් limit කරලා දෙන්නේ. ඔයද තිල්න ඔෆිස් එකකට තියෙන ප්‍රශ්න ඇතිනේ. ඔව් මගේ අපේ ඔෆිස් එක දැන් මේ මාසේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ 15 වෙනිදා එද්දී. ඇන්ඩිත් ඒක මොකද මේ අපිට අපේ ඔෆිස් එකේ අර තව ඔෆිස් මේ එකක් තියෙන එකලගේ වර්ක්ෂොප් එකකට කට්ටියක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඉතින් දන්නේ නැහැනේ අපි වැඩ කරන්නේ කොහොමද, අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස් 10ක් විතර යද්දී බෑන්ඩ්විඩ්ත් ඔක්කොම ඉවරයි, මාසෙට තිබ්බ දැන් ඉතින් ස්ලෝ වෙලා තියෙන නිසා. ඔව් ඉතින් කතා ගුවම ඉතින් ව්‍යාප් තැන්වල වෙනේ කරන්න ඇත්තටම ඒ දේවල් නොකරන්න කියලා මුලින්ම කියනකොට ඒ දේවල් නොකරන්න කියන එක කරන්න තුනම වගේ බ්ලොක් කිරීම කරනවා. ඒක ඒ ප්‍රක්‍රියාව කරන තැන අනුව ඒගොල්ලන්ගේ තියෙන නීති මාලා අනුව ඒක සාධාරණ දෙයක් වෙන්න පුළුවන් නේ බුද්ධි. ඔව් ඉතින් දැන් ආපු ප්‍රශ්නේ උත්තර නේ අපි දෙන්නේ. ප්‍රොක්සිසරයක් ඉතින් ෆ්ලෑෂ් බ්ලොක් කරලා තියෙනවා නම් ඇත්තටම ඒක සක්‍රිය කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි Tamanta අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න. තොංගලක් එකක් පාවිච්චි කරොත් ඒක හරහා ඉන්ටර්නෙට් ගිහලා කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද ප්‍රොක්සි එකෙන් බ්ලොක් කරොත් එහෙම ප්‍රොක්සි එක බයිපාස් කරන්න නැහැ. ඒකෝ ඒගොල්ලන්ට කියන්න වෙනවා මේක මට ලව් කරන්න කියලා. නැත්තම් ඉතින් HTTPS තියෙන එකක් පොඩ්ඩක් පාවිච්චි කරොත් වැඩ කරා. ගොඩක් වෙලාවට ඔය දැන් ෆ්ලෑෂ් වගේ විතරක් බ්ලොක් කරනවා නම් කන්ටෙන්ට් ෆිල්ටරින් තමයි කරන්න වෙන්නේ. ඔව්. සමහරවිට බුද්ධිගෝ ඕනනම් හෙඩර් ලින් අර ඇප්ලිකේෂන් එක බ්ලොක් කරන්න පුළුවන්. මොකද ඔය බ්‍රවුසර්ස් ඕන අපිට IE විතරයි කියලා ඇප්ලිකේෂන් හෙඩර් එකෙන් බ්ලොක් කරන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ තිල්ලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒක කතා කරලෙමු. මේ නලින් අහන එක වෙන්නේ නැහැ. ඒකත් මම අර දැක්ක ගොඩක් මේ අපි ප්‍රශ්න ටික ගන්න කොටත් මමත් ඒක ඉතුරු කරලා තිබ්බේ. අපි අර software development ගැන කතා කරනකොට විස්තර ඇතුව කතා කරනවාද කියලා. මොකද ඔය නලින් කියන විදිහට මේ ඒක සෑහෙන වෙලා කතා කරන්න පුළුවන් දෙයක්. මොකද ඇප්ලිකේෂන් එකක් develop කරනකොට steps ටික මොනවද කියලා, ඒ කියන්නේ requirement ගන්න තැන ඉඳලා release එකක් යනකම් යන්න ඕන මොනවද, තියෙන්න ඕන document මොනවද, design හදන්නේ කොහොමද, development වලට technology select කරගන්නේ කොහොමද, ඒ වගේ ඉතින් කතා කරන්න පුළුවන් ගොඩක් දේ නලින්ට. ඇත්තටම පොඩ්ඩක් මේ තව සති දෙක තුනක් ඉන්න පුළුවන් නම් ඕවා අපිට පටන් ගන්න පුළුවන් නේද? ඒක දීර්ඝවශයෙන් කතා කරන්න පුළුවන්. සරලව කිව්වොත් ඒක කාලින්ග කේක ඔෆිස් වල හැටියට වෙනස් වෙනවා නේද බුද්ධිකා? දැන් අපේ ඔෆිස් එක ගැන පාවිච්චි කරන්නේ agile development. ඔව් අනවයි. ඉතින් ඒ කියන්නේ කොහොමද මේ project එකේ life cycle එක යන්නේ කියලා, ඒක අනුව කිරණ වැඩ ටික වෙනස් වෙනවා. ඉතින් mobile application වගේ නම් ඉතින් ගොඩක් වෙලාවට කරන මූලික වැඩ ටිකක් තියෙනවා. ඉතින් design හදනකොට එහෙම. ඔව් planning ඔව් planning process වලින් දාන release එක දක්වා යද්දී තියෙන steps ටික. ඔව් මේ නලින් මේ තව පොඩි පොඩ දවසක් ඉවසන්න. මේ අපි ඇතර වෙන පොඩ්කාස්ට් එකක් විදිහටම ඩෙවලොප්මන්ට් පටන් ගන්නවා. මේ එතකොට ගොඩක් විස්තර කතා කරමු. තව ප්‍රශ්නයකට යමු නේද අපි? නලින් තේහිතරි දෙන්න තියෙයි වදත් නැහැ වගේ කියලා. හරි. කලින් හොඳට වැඩ කළ SLD රවුටරේ ඉන්ටර්නෙට් බල්බ් එක දැන් නොදැල්වීම. නමුත් රවුටරේ බ්‍රිජ් හරහා ඉන්ටර්නෙට් පිවිසිය හැක පරිගණකයේ ක්‍රියාත්මක කරන හැම විටම ඩයල් කළ යුතුයි. රවුටරේ සෙටින් නිවැරදි සකතයද? මෙය මගහරවා ගැනීමට කුමක් කළ යුතුද? රවුටරේක මාරු කරන එක තමයි. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට රවුටරේ දැන් ඔය රවුටර එකක් කියලා කියන්නේ ඇත්තනම කැලි දෙකක් වෙන කොටසක්. බ්‍රිජ් කරාම ඇත්තන වෙන්නේ රවුටරේ මොඩම් කොටස තමන්ගේ පරිගණකය හා සම්බන්ධ වෙනවා. රවුටින් කොටස තමයි ඊට මෙහා පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයගේ රවුටරේ කෑල්ල තමයි ඔය වැඩ කරන්න ඇති ප්‍රශ්න තියෙන්නේ. එක ක්‍රමයක් තියෙනවා. ඔයාලට රවුටර එක ෆැක්ටරි ඩිෆෝල්ට් රීසෙට් එකක් දාලා චෙක් කරලා බලන්න පුළුවන්. ආයි සෙටින්ස් ටික හදලා හරියට වැඩ කරනවා. එක මේ ෆර්ම්වෙයා අප්ඩේට් එකක් වගේ දිනවා නම් කරලා බලන්නත් පුළුවන්. එක කරලා බලන්නත් පුළුවන්. ඒ දෙකම ගල්ල හරියන්නේ නැත්නම් ඉතින් රවුටර එක හරි ඒකන බ්‍රිජ් මෝඩ් එක පුළුවන්. බ්‍රිජ් මෝඩ් එක ඕනනම් වාට කියලා තියන්න පුළුවන්. මැනුවලි ඩයල් නොකර පාස්වර්ඩ් එක සේව් කරලා PPOE කනෙක්ෂන් එකක් ගන්න හදන්නේ. PPOE කනෙක්ෂන් එක කියන ප්‍රම මේක ඩිමාන්ඩ් ඩයල් කනෙක්ෂන් එකක් කියලා. එතකොට පරිගණකය හැමතිස්සෙම ස්ටාර්ට් වෙලා ඉන්ටර්නෙට් යන්න උත්සාහ කරනකොට මේක ඔටෝමැටිකලි ඩයල් වෙලා යනවා. ඒක තමයි මම හිතන්නේ ලේසිම වැඩේ වෙන්නේ කුෂාන්ත. මේ චැට් එකේ ප්‍රශ්නයක් අහනවා කලින්ග මේ ඊමේල් එකක් සෙන්ඩ් කරාම ඒකේ IP එක දැනගන්න පුළුවන්ද කියලා. Gmail වලින් නම් බෑ. Gmail වල කලින් කරා මේ original ගේ හැම පෙන්නන්නේ ඔපු සර්වර් එක IP නේ. ඔව් අපි දන්න කෙනෙක් හැබැයි අපි Gmail වලින් ගවවම I know your IP කියලා නම් කිව්වා. අර කේවල දුවනනේ. යාවල නැ ඉස්සර කලින් යනවා අර ලෝකල් IP එකේ ඉඳලාම යනවා මැෂින් එකේ. දැන් කොහොමද දන්නේ? ගොඩක් free mail හැම සර්විස් එකකම වගේ originating server එකෙන් sender ගේ IP එක යනවා. Gmail නම් යවන්නේ නැහැ. හැබැයි තමන් ලීගල් ප්‍රශ්නයක් ඇවිල්ලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක මම හිතන්නේ Google ලා දෙනවා ඒක. යම් කිසි මේව යටතේ නේද? කලින් ඒ Gmail එකේ යවොත් නේ නැත්තම් අර සාමාන්‍ය. හැබැයි Gmail එක Outlook වලට වගේ නම්ති ගගල් යවොත් IP එක පේනවා. නැත්තම් ඉතින් පොඩ්ඩක් අහලා දෙන්න මට වගේ IP දුට්ටක් කියන්න පුළුවන් කියලා. සහල්ලට ලින්ක් එකක් අහලා. ඊළඟට ටිකක් කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිට කාර් ගැන ප්‍රශ්නයක් තිබ්බා මම ඒක මොකද මේ කියලා බල බල හිටියේ. හරි මේක කතා කරලිමු. චමෝද තමයි අහන්නේ. එවරේට් එවපරේටිව් එයා කූලර් එකක වාසි මොනවද? වාසි මොනවද කියලා අහන්න. වතුරලින් කෝරක නිසා ආර්ද්‍රතාවයේ වැඩි වෙනව නේද? මේ නිසා එයා කූලර් එකක් ඇති කාමරේ පරිගණක බලයට පරිගණක හානි නියක. Yes yes yes and yes. ලංකාවට මේක මගේ නම් මතේ. මගේ මතේ පෞද්ගලික මතේ විද්‍යාඥයෙක් නෙමෙයි මේ ඔය පැත්තෙන්. නමුත් සාමාන්‍ය දැනීමෙන් හිතන්නේ ලංකාවේ සාමාන්‍යනුත් වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ආර්ද්‍රතාවයේ වැඩි. වටේ මුහුද තියෙන්නේ අපි ඉන්නේ. ඒක නිසා අපිට රස්නේ ගොඩක් දැනෙන්නේ ඇඟේ තියෙන මේ දාඩිය ඇත්ත වාතයට ගමන් කරේ. කියන්නේ වාෂ්ප වෙන්න යන කාලය ගොඩක් වැඩි නිසා. AC එකක ඉන්නකොට අපිට ඇත්තටම කූල් එකක් දැනෙන්නේ. AC එකක් ඇත්තටම කරන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අයින් කරන. එකලදී AC ගායේ වතුර බින්දු බින්දු චොක් චොක් චොක් කරලාට ඒ ඇත්තටම කරන්නේ AC එකෙන් කරන්නේ පිට තියෙන වාතයේ ජල වාෂ්ප අයින් කරන. එතකොට වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වුණාම අපේ ඇඟේ තියෙන ටක් ගාලා වාෂ්ප වෙලා යනවා. එතකොට අපිට සිසිලක් දැනෙනවා. මොකද ඇඟෙන් උෂ්ණත්වයේ ටක් ගාලා පිට වෙන නිසා. ඇත්තටම දාඩිය දානවා කියන්නේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයේ වතුර අර වාහනයක රේඩී ට්‍රැක් වගේ එළියට එනවා. මේක වාෂ්ප වෙනකොට ඇඟ සිසිලිනවා. පෙට්‍රල් ටිකක් එහෙම දාලා පිම්බහම නිකන් කුල් ආතල්යක් දැන් නිකන් කූල් එකක් දැනෙන්නේ. මේක අර පෙට්‍රල් ඉක්මනට වාෂ්ප වෙන දෙයක් නිසා අපේ ඇඟේ තියෙන රස්නේ ටක් ගාලා අඩු වෙනවා. එවපරේටිව් එයා කූලර් එකක වෙන්නේ ඇත්තටම වාතයට ජලය එක්කව ගන්නවා කියලා කියන්නේ මිස්ට් එකක් වගේ ජලය එවන. වතුර බාල්දියකින් කවුරුර ගැහුවාම පොඩි කූල් එකක් දැනෙනවනේ. අර වතුර තියෙන ගාන ඒ වගේ තමයි අරගෙන පොඩ්ඩක් දැනෙනවා. නමුත් වාතයේ තියෙන ආර්ද්‍රතාවය අරයා කියන වගේ හියුමිඩිටි එක වැඩි වෙනවා. හියුමිඩිටි වැඩි වෙනවා කියලා කියන්නේ සමහර මේ වතුර බේසමක් තියලා ෆෑන් එක දාන්නේ ඒ වගේ වැඩක් තමයි කරන්නේ. ඔව් ඒ මතයක් තියෙනවා. ෆෑන් එක නිසා ඇඟේ තියෙන ජලය අඩුවෙන් යන වැඩි මේ වාෂ්ප වෙනවා. වතුර බේසමක් තියෙනවා. වතුර බේසමෙන් දින වතුර ටික ගියා තමන් ඇඟේ තියෙන වතුර ටික ගන්නයි කියලා. හැබැයි තමන් ඇඟේ තියෙන වතුර ටික ගන්න නැත්නම් දාඩිය දාලා ඉන්න බැරි වෙනවා. ඒක නිසා බොරු වැඩක්. ඔය ආර්ද්‍රතාවයෙන් ඇත්තටම මේ එයා කූලර්ස් අවශ්‍ය වෙන්නේ ලංකාව වගේ රටවල්ලට නෙමෙයි, අරාබි වගේ රටවල්ලට. ඒ කියන්නේ ආර්ද්‍රතාවය ගොඩක් අඩු රටවල්ලට තමයි මේවා වටින්නේ. ඒ රටවල හියුමිඩිටි එක වුණාම ඇඟේ වේලි ගතිය, ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි අර පිටියම ගලවදී ඒවා නැති වෙනවා. ඉතින් පරිගණක පාවිච්චි කරන්න හොඳ නැද්ද? හොඳ නැහැ. මම නම් මට එක්කෙනෙක් කරන් දෙන්න ගිහිල්ලා මගේ පාඩුව. ඔය හේතුව නිසා. මේ කම්පියුටර් විතර නෙවෙයි ගොඩක් ඉලෙක්ට්‍රොනික කේවට හියුමිඩිටි අඩු වෙන තරමට මේස පුට්ටු යකඩ කෑලි කිසි දෙයකට හොඳ නැහැ. වතුර වැඩි වෙනවා කියන්නේ ඒකෙන් අර උදාහරණයක් ගත්තොත් රෙද්දක් බිම, ඒ කියන්නේ තමන්ගේ පොළොව ටයිල් නෙමෙයි නะ, පොඩි රෙද්දක් දාලා තියන්නකො ටික දවසක් යනකොට රෙද්දයට පුස්කන. ඒකට හේතුව තමයි පොළොව යටින් එන වතුර වාෂ්ප වෙන්නේ නැතුව එතන වතුර එක්කවන පුස්කන. ඒ කියන්නේ කලින්ක කැමරා වලට ෆෝන් වලට එහෙම කැමරාට විශේෂයෙන්ම හොඳ නැහැ. ෆංගස් පරංගස් ලෙන්ස් ෆංගස්. හැබැයි ඉතින් මෙහෙම කරන්න පුළුවන්. ඕකක් පැත්තකින් තියලා සිලිකා අර දාලා කැමරා එහෙම අර සමාල්ලාට ඔය අර ජම්බෝ පීනට් එකක් ඇදුවම අර සීනික පැකට් එකක් වගේ ගත්තේ. ඒක කන්න බෑනේ. අන්න ඒ වගේ ඒවා බාල්දියක් විතර පැත්තකින් තියලා දෙමත් අරගෙන අරකට උරාගෙන ඒ වගේ සයිකල් එකක් හදා ගන්න පුළුවන්. ඒව තමයි ඔන්න ඕක. කිව්ව හරියන්නේ නේ උදේ. Xbox 360 මේ ස්ලිම් ගැන පොඩි ප්‍රශ්නයක් ආවම. ඔව්. ඒකේ හાર્ඩ්වෙයාර් ලෙඩ දෙනවද කියන දෙයින් තියෙන මේ ලොකු ප්‍රශ්න තමයි හීට් වෙන එක. Xbox එක මම හිතන්නේ අර ඒගොල්ලෝ ඩිසයින් කරන හදන මේ පාර කොහොමද මේක වැඩිපුර හීට් වෙන්න හදන්නේ කියලා. ඒක නේ. පොඩ්ඩක් පොඩි කරලා රත් කරමු කියලා. පොඩි අවන් එකක් දාලා පිටර තබන්න වගේ ගේම් ගහන්න. ඔව්. කරන්න බලයි කොහෙද තමයි දැන් ලංකාවේ නම් දැයිසි එකක් පාවිච්චි කරන්නේ නැත්තම් එක දිගටම ගේම් ගන්නක නවත්තනක තමයි. මොකද හැබැයි මම දැක්ක බුද්ධික eBay බුද්ධික දිල්ල eBay දෙක දිල්ල නැතින දිල්ලක නව කියන්නේ නැහැ. eBay එකේ එහෙම තියෙනවා මේ පුඩි කූලින් බොක්ස් කියලා. මේක ඒ බොක්ස් එක ඇතුළට දැම්මම ඒකේ ෆෑන් තියෙනවා. ඔව්. ඒකෙන් කූල් කරනවා. ඔව් අතන ගාලින්ද මේ දැන් ලැප්ටොප් කූලින් පෑඩ් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් Xbox එකත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ ටිකක් හරි රස්නේ අද වෙනවා. තියෙන මන් දන්න තරමින් ලකුම් ප්‍රශ්න තමයි ඔය හීටින් ප්‍රශ්න. තිල්ලගේ මේ Xbox එක කොහොමද ගේම් ගහනවද? ඔව් ගේම් ගහනවා. දැන් මේ දවස්වල ඔෆිස් එකට ගෙන ඉන්නේ. රතුරින් ඔෆ් ඩෙත් ආවේ නැද්ද තිල්ලට? නෑ. ඒ ස්ලිම් එකේ ගාලින්ද? එන්නේ නෑ ඒක ඇත්තටම නේ. හර්ෂ ප්‍රශ්නයක් අහලා තිනවා. මේ හර්ෂ දේවද නැත්නම් අපේ හර්ෂ නද දන්නේ නේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නේ නැද නේ? හරි බලමු මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. සබ් ඩොමේන් ඔටෝ ක්‍රියේට් වෙන හදන්නේ කොහොමද? ඩේටාබේස් එකේ ඇති කස්ටමර් නේම් වලට අනුව සබ් ඩොමේන් ක්‍රියේට් විය යුතුයි. වෙනම හර්ෂ කෙනෙක්. ඔව්. කරන්න පුළුවන් ඒක. ඒක ලොකු අමාරු වැඩක් නෙමෙයි. බැක් එන්ඩ් එක සීපැනල් නම් සීපැනල් වල තියෙන API එකක් API එක පාවිච්චි කරලා තමන්ට ඕන සීපැනල් එකේ සබ් ඩොමේන් ක්‍රියේට් වෙන්න හදාගන්න පුළුවන් පොඩි PHP ලයින් එකක් ලියලා. නැත්නම් තමන්ගේ සර්වර් එකක් මනක් තියෙන තමන්ගේ DNS මනක් තියෙන්නේ. එයාට පාවිච්චි කරන්න පුළුවන් bind DNS server එක තියෙන්නේ. bind හරහා database එකට පොඩි cron job එකක් වගේ දාලා ඕනනම් පැයකට සැරයක් database එකේ තියෙන නම බලලා bind zone file එක update වෙලා database එක restart වෙන හැදුවොත් වැඩ කරනවා. එහෙම නැත්නම් ඊළඟ option එක තියෙනවා tiny DNS වගේ එකක් පාවිච්චි කරලා tiny DNS වැඩ කරන්නේ නැත්නම් MySQL වගේ එකක් උඩ ඒකේ database එකේ field එක update කරන්න හදන්න පුළුවන්. ඕක තමයි ඉතින් ක්‍රම දෙක වැඩි විස්තරය දීලා නැති හින්දා ඉතින් කියන්න අමාරුයි නේද? අනිත් එක කලින්ද එයාට ඇත්තටම ඕන අර يعني සබ් ඩොමේන් ගොඩක් වැඩ කරගන්න ඕන නම් මේ සයිට් විතරක් නම් යන්නේ බලුවන් අර මේ URL rewrite කළාත් ඕක කරන්න නේද? ඔව්. ඒ කියන්නේ යාට ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ වයිල් කාඩ් එකක් DNS දාලා ඒක නෙස්ටික් එකක් දාලා එයාගේ සිස්ටම් එකකට ෆෝවර්ඩ් කරලා එතනින් ඩොමේන් හෙඩර් රයිට් එකක් කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම අර එන සබ් ඩොමේන් එක අර යූසර් නේම් එකක් විදිහට පැරමීටර් එකක් විදිහට පාස් කරගන්න පුළුවන් සර්වර් එකත් යාම නම් දෙන්න. ඔව් ඒකත් පුළුවන්. නැත්තම් මේ වගේ පොඩි ස්ක්‍රිප්ට්ස් තියෙනවා මේ පොඩ සර්ච් කරා නම් මේ මේවා හදාගන්න නේද? ෆ්‍රී සබ් ඩොමේන් දෙන්න. ඒකම මේ Microsoft නම් සර්වර් එක තියෙන DNS දාලා තියෙන එක මේ .net libraries එහෙමත් තියෙනවා මේ කියනවා පාවිච්චි කරන්න පුළුවන් WMI script taking කරගන්න පුළුවන්. දැන්ම පොඩි ඕවදනක් දෙන්නම්. ඔයා කාගේ හරි හොස්ටින් එකක් අරගෙන නම් ඕක කරන්නේ. දවසක් දෙකක් ඔයා මේ සෙල්ලම කරනවා දැක්ක ගමන් ඔයාගේ හොස්ටින් account එක අයින් කරේ. unlimited ඒව වුණත් මේවා කරන්න දෙන්නේ නැහැ. ඒක එච්චරයි. මම දන්නේ බුද්ධික ප්‍රශ්න දාලා තියෙන එච්චරයි නේද ප්‍රශ්න කොලේ තියෙනව නේද? නම මේ කාලිගර ඉස්සෙල්ලා කාර්ගෙන කියන්නේ සමට මතක් වුණා මේ පොඩි නිවුස් වගේකුත් මේ කොපාට කවුරුත්ම මේ දන්න ගේම් එකක් නේ GTA. GTA දැන් 5 එකේ මේ දවස්වල එක එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දාලා දිනා එක එක බුලින් ට්‍රේල් එකක් ආවා ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට්ස් එකක් ආවා දැන් ඊයේ පෙරේදායිත් අලුත්ම ස්ක්‍රීන්ෂොට්ස් 3-4ක් දාලා දෙනවා මම හිතන්නේ ග්‍රැෆික්ස් එහෙම ඒගොල්ලෝ මේ ග්‍රැෆික්ස් නම් GTA 4 වලට වලම වර්ෂන් එකක් වගේ එන්නේ මම දැක විදිහට නම් ෂැඩෝස් එහෙම හැබැයි මම හිතන්නේ මේ කවුරුත් බලන් ඉන්න ගේම් එකක් තමයි ඊළඟට මේ GTA 5 rockstargames.com/v කියන්නේ රෝමන් අකුරෙන් පහ වෙබ්සයිට් එකට ගියහම බලා ගන්න පුළුවන් දාලා තියෙන ට්‍රේලර් එකයි ස්ක්‍රීන්ෂොට්ස් ටික. චැට් එකේ පොඩි ප්‍රශ්නයක් අහන අතුරු ප්‍රශ්නයක් ඩොමේන් ඩූ මොබයිල් තමයි අහන්නේ. කාලිංග බොරු කියන්නේ කාලිංග එන විදුලි මේ AC වලදී කොහොමද විදුලි භාණ්ඩ සීල් සිසිල් වෙන්නේ කියලා අහනවා. ඒවට දාඩි දාන්නේ. හරි හරි මෙහෙම වැඩේ තියෙන්නේ. ඇත්තටම වෙන්නේ වාතය ගමන් කරන කන්ඩෙන්සර් එකක් හරහා AC එක ඇතුළේදී කන්ඩෙන්සර් එක හරහා ගමන් කරනකොට ඇත්තටම වෙන්නේ කන්ඩෙන්සර් එකට තියෙන්නේ අර දන්නවනේ අර රෙෆ්‍රිජරේටර් ගෑස් එකක් ගිහිල්ලා එතකොට වෙන්නේ මේක ප්‍රෙෂරයිස් වෙනකොට ගෑස් එකක් බවට පත් වෙනවා. ගෑස් එකක් බවට පත් වෙනකොට පුදුම සිසිල් ඒ කියන්නේ සීතල බවක් මේක ඇති වෙනවා. ඉතින් මේ කන්ඩෙන්සර් එක කියන්නේ රේඩියේටර් එක කියලා කියමු. රේඩියේටරේ හරහා යනකොට මේක හරහා යන වාතයේ මෙතන ලොකු සෙල්සියස් ආංශක 10 16ක් 17ක් වගේ හින්දා වාතයේ තියෙන ජල වාෂ්ප හැලෙනවා වගේම වාතයත් සිසිල් වෙනවා. ඒ කියන්නේ වාතයේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් ඒ දෙකම වෙනවා. අර අපිට ගොඩක් මේසී එකේ මේ ඇඟට පහසුවක් දැනෙන ඇත්තටම මේ සීතල නිසා නෙමෙයි අපේ ඇඟෙන් දාඩිය පවතින තියෙන දාඩිය වතුර ඉවත් වෙන නිසා තමයි අපිට දැනෙන්නේ. නමුත් වාතයේ උෂ්ණත්වය අනිවාර්යෙන් අඩු වෙනවා. මොකද තර්මොස්ටැට් එකක් තිබුණ තමන්ට දෙනවා 25ට 18ට එහෙම අඩු වෙනවා. ඒ වෙන්නේ අර මේක හරහා දිගටම වාතයේ සර්කියුලේට් වීමක් වෙනවා. මොකද AC එකදී කවදාකවත් එළියෙන් වාතය ඇතුළට ඇදලා ගන්නෙ නැහැ. කාර් එකක දිනම් ඔප්ෂන් එකක් තියෙනවා. ඕනනම් එළියෙන් ගන්න කියලා කියන්නේ. නමුත් ගෙදරක් වගේ තැනක් AC කරලා තියෙනවා නම් නැත්තම් ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් වාතයේ සර්කියුලේෂන් එකක් තමයි වෙන්නේ. සර්කියුලේෂන් එක කියන්නේ AC එකෙන් ඇතුළට එනවා, AC එකෙන් එළියට එනවා, AC එකෙන් ඇතුළට එනවා, AC එකෙන් එළියට එනවා. දොරක් අරගෙන කවුරුර ගියොත් තමයි පිටින් කුලන් ටිකක් ඇතුළට. මම හිතන්නේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති කතාව නේද? ඒක තමයි විදුලි උපකරණ වලින් වෙන්නේ. ඉතින් අර වාතයත් එක්ක තාප හෝමාරුව වෙනවා. හෝමාරුව මොකද ගොඩක් එන මොකද තාපයේ විදුලි උපකරණ ඉහළයි වාතය අඩුයි. එතකොට හැමතිස්සෙම රස්නේ වැඩි තැන සිට අඩු තැනට තාපයේ ගමන් කරන නිසා වාතය හරහා ඇවිල්ලා ටක් ගහලා සිසිල් වෙනවා. මම මෙතන ඇත්තනම් අපි කිව්වේ මේ අපේ ඇඟට සිසිලක් දැනෙන්නේ සීතල නිසා නෙමෙයි කියන අදහස මම කිව්වේ. ගොඩක් වෙලාට අරක නිසා තමයි පස්සුවක් දැනෙන්නේ කියලා. මම හිතන්නේ ඩූ කට්ටියත් එක්ක වලි දාගන්නව නෑ නෑ මේ කතාව හරියට හරි. මේ කතාව හරි. ප්‍රශ්න වලට යනවාද? මෙහෙමයි. කාර් ගැන කතා කරලා දීවා අපිට මේක ගැන කතා කරන්න. ප්‍රියස් සහ ඉන්සයිට් අතර ප්‍රියස් කියන්නේ ඇත්තටම හයිබ්‍රිඩ් එකක්ද ඉන්සයිට් කියන්නේ හයිබ්‍රිඩ් එකක්ද මේ දෙක අතර වෙනස මොකක්ද කියලා අහන්න. මෙහෙමයි වැඩි. ප්‍රියස් එක කියලා කිව්වත් නේද ප්‍රියස් එක තමයි මම හිතන්නේ හයිබ්‍රිඩ් වලින් පරණම වාහනේ නේද මුදී. අපි දන්න කාලෙ නම් එන ටෙක්නොලොජිය ටොයෝටා සමාගමෙන් හදන. ඒක නේ ජනප්‍රියම එකත් ඒක. ජනප්‍රියම එකත් ඒක වැඩිපුර තෙල් වැඩ කරන එකත් ඒක. ඒකට හේතුව තමයි ප්‍රියස් එක ඇවිල්ලා එන්ජින් මේ රෝදකරකෝණ එකක් නෙමෙයි. ඇත්තටම ප්‍රියස් එක කොයි වෙලෙත් රෝදකරකවන්නේ මෝටරේකින්. මෝටරේ කරකවනකොට මෝටරේට අවශ්‍ය විදුලිය ලබා දෙන්නේ බැටරි වලින්. එතකොට බැටරි බහිනකොට ඒවාට චාර්ජ් වෙන කරන්ට් එක ලබා දෙන්නේ ආයි එන්ජිමෙන්. එතකොට ප්‍රියස් එකක් දැන් උදාහරණයක් ගත්තොත් ට්‍රැෆික් එකේම නවත්තගෙන ඉන්නකොට ප්‍රියස් එකේ එන්ජින් එක ඔෆ් වෙනවා. එතකොට එන්ජින් එක ඔෆ් වෙලා බැටරියෙන් තමයි වැඩ කරන්නේ. හැබැයි එතකොට ඉස්සරහට යනකොටත් ගොඩක් දුර යනකොට බැටරියෙන් වැඩ කරනවා. බැටරිය මදි වෙලා හෝ අපිට හිතමු එන්ජින් එකෙන් පවර් එක ගොඩක් ඕනි කියලා ඇස්ටේට් එක ගොඩක් පාගෙන කොට යන්නේ නැහැ වගේ වුණත් එමේ ඇසිස්ටඩ් විදියට තමයි එන්ජින් එක වැඩ කරන්නේ. ගොඩක් එන්ජින් එක වැඩ කළා විදුලිය මෝටරේට වැඩියෙන් ලබා දීලා ඉස්සරහට යනවා. යම් කිසි ලෙවල් එකකදී තියෙනවා ඒ ගියර් බොක්ස් එක ස්පෙෂල් එකේදී එන්ජිව සහ මෝටරේ එක හා සමානව රෝදවලට බලයක් ලබා දෙන අවස්ථාවක්. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රියස් වල පෙට්‍රල් ගොඩක් වැඩ කරන්නේ හේතුව තමයි එන්ජින් එක නවතින එක. ඊට අමතරව මේ අර රීජුවිනේටින් බ්‍රේක්ස් එහෙම තියෙනවා. ඒ කියන්නේ අපි බ්‍රේක් පාගනකොට මෝටර එක ඩයිනමෝ එකක් බවට හැරෙනවා. ඒ කියන්නේ ඕන පොඩි කාලේ වුණත් දන්නව ඇති අර චූටි බුදුරස්මාලා මෝටරයක් හයියෙන් කරකවලේ නිදියක් ඇල්ලුවත් එහෙම එක පත්තු වෙනවා. ඒ වගේ ඒකට කරන්ට් එකක් දුන්නොත් එහෙම ඒක කැරගෙනවා. ඉතින් මේ දෙම ප්‍රියස් එකෙත් වෙනවා. බ්‍රේක් පාගනකොට ඒ මෝටරේට එන කරන්ට් එක නවත්තලා ඒක බැටරියට ලබා දෙනවා. අර ප්‍රියස් එක පොඩි ස්ක්‍රීන් එකේ වැටෙනවා මේක වෙන ආකාරයෙන් එහෙම බැටරියට කරන්ට් එක යනවා. බැටරියෙන් ආයි මෝටර රෝදවලට එනවා. ඒක පෙන්නනවා. නමුත් ඉන්සයිට් එකේ හැමතිස්සෙම එන්ජිම නවතීමක් වෙන්නේ. එන්ජිම හැමතිස්සෙම වැඩ කරනවා. මේකේ වෙන්නේ එන්ජිමට සහයක් හැටියට තමයි මෝටර එක තියෙන්නේ. ඒ කියන්නේ එන්ජින් එක දැන් අපි පිකප් කරනකොට ස්ටාර්ට් කරලා යනකොට එන්ජින් එකෙන් සහයක් දෙන්න තමයි මෝටරේ කර කියලා අපිට රෝද වලට කරන්ට් එක ලබා දෙන්නේ. නමුත් එන්ජිම නැවතීම ඉන්සයිට් එකේදී කොහෙ දිවක්වත් වෙන්නේ නැහැ. ඉතින් ෆියුල් ඉකොනොමි එක බැලුවොත් එහෙම ඉන්සයිට් එකේ ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් පැය කිලෝමීටර 17ක් වගේ ලීටරේ නේද? ප්‍රියස් එකක් ගත්තොත් එහෙම 21ක් වගේ ඇවරේජ් එකක් වැඩ ගන්නවා. ප්‍රියස් ගොඩක් හොඳ සිටි ලිමිට් වලට. සිටි ලිමිට් වලට කියලා කියන්නේ මේ නගරය ඇතුලේ හැමදෙසම ට්‍රැෆික් වල ගමන් කරනවා නම් ප්‍රියස් වල පෙට්‍රල් කරනවා ටිකක් හොඳයි. මොකද ඉන්සයිට් එකට වඩා. මොකද ඉන්සයිට් එක අපි ට්‍රැෆික් එනවා නැත්නම් හිටියා. මේ එන්ජින් එක රන් නේද මේක සිවික් හයිබ්‍රිඩ් එකටත් අදාළයි. ඉතින් හයිබ්‍රිඩ් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ගන්න අර ඒක අර මේ ඒගොල් රෙජිස්ටර් කරලා දින්නේ මේ ඉන්ටග්‍රේටඩ් මෝටර් ඇසිස් කියලා Honda හයිබ්‍රිඩ් සිස්ටම් එක. මේ සිනර්ජි ඩ්‍රයිව් කියලා මේ Toyota වාහන වල එන හයිබ්‍රිඩ් සිස්ටම් එක තියෙනවා. ඔව් ඒක ඇත්තටම Toyota වල වෙනම ස්පෙෂල් ගියර් බොක්ස් එකක් පාවා තියෙනවා මේ මේ මේක සඳහා. නමුත් ඉන්සයිට් එක ගත්තොත්ම සාමාන්‍ය ගියර් බොක්ස් එකක් සාමාන්‍ය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෝටරකින් ඇසිස්ට් කරන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ වාසි ගත්තොත් ඉතින් බැටරි අවුල් වුණත් යන්න පුළුවන් ඉන්සයිට් එක නම් පාවිච්චි කරන්නේ. බැටරි අවුල් වුණොත් ප්‍රියස් එකකින් තල්ලු කරන්න තමයි. ප්‍රියස් එක ගත්තාම හිතනදි අර කාර් බැටරි ගිල් නෑනේ ලොකු බැටරිය පිටිපස්සේ දින කාර් බැටරි තියලා ලයිට් අරවා මේවා ස්ටාර්ට් කරන ඒ වගේ දේවල් වලට තමයි. ලංකාවේ ගාලික මේ බැටරි පවර් නෙමෙයි ඒ කියන්නේ පෙට්‍රල් යූසර්ජ් එක ගොඩක්ම ඉතින් AC වලටත් යනවා නේද? මං හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම යන්නේ AC වලට තමයි. මොකද අපි නවත්තන් ඉන්නකොට එහෙම දැන් ප්‍රියස් අලුත් වර්ෂන්ස් ගත්තත් එහෙම අර සන්රූෆ් එකේ සෝලර් පැනල් වෙන වර්ෂන් එකකුත් තියෙනවා. එතකොට ඒකිනු බැටරි චාර්ජ් වෙනවා. ඒ වගේ තියෙනවා ඉතින්. දැන් කට්ටි ඉතනදී බ්‍රේක් එකට කකුල තියන් ගියොත් එහෙම සමහර අය කියන බ්‍රේක් එක පොඩ්ඩක් කකුල් තියන් ගියාම බැටරි චාර්ජ් වෙනවා. අර මෝටරෙන් ඩයිනමික් කරගන්න ඩයිනමික් කර කරන්ට් එක මෝටරේ කරගන්න මෝටරෙන් අයි ඩයිනමික් කරගන්න පල්ලම යනකොට වගේ නේද පල්ලම යනකොට පොඩ්ඩක් කකුල පල්ලම යනකොට ඇත්තටම ඇක්සලරේටරෙන් කකුල ගත්තත් බුද්ධික ආයි අනිත් පැත්තට මාරු වෙනවා අපි කකුල ගත්තා මේ පුළුවන් ද මේ දවස්වල රූබියන් රේල් මගේ වෙස්ටර්න් ඉන්ජිනල් බයස් සයිස් 0 පෙන්නන මේක හදාගන්න නලින් අහන එයාගේ වෙස්ටර්න් ඉන්ජිනල් හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා ඒක බයස් වල පෙන්නන්නේ 0 MB කියලා. ෆු මේක හදාගන්න ඕන. අයිඩියා එකක් තියෙනවද තියෙනවද නෑ නේ. ඒක මේ වැඩ කරනවද දන්නේ නැහැ නේ. ඊට පස්සේ ඔව් වැඩ කරනවන ප්‍රශ්න නෑ. හැබැයි සමාලන්න මෙහෙම අවස්ථාවක් තියෙන බුද්ධි. ලොකු හાર્ඩ් ඩිස්ක් එකක් සපෝට් කරන්න දීකට ගාවදි යම්කිසි ප්‍රශ්නයක් පෙන්නන. ගොඩක් වෙලාවට බෝඩ් එක ඇවුලක් වෙන්න පුළුවන් නේද? මොකද මේකේ බයස් ROM එකනේ මේකේ පැරමීටර්ස් ටික ස්ටෝර් කරලා තියෙන. ඒක හරියට වැඩ කරනවා වෙන්න පුළුවන් නේද? අපි ප්‍රශ්න ටිකකට යමුදු බුද්ධික මොකද කරන්න හදර නැත්තම් රෑවුණ නිසා නවත්තමු මම තව පොඩි ගේමින් දේවල් කීපයක් කියනවා ඔව් ඔව් ගේමින් කීපයක් ඒක මේ දැන් මේ මාසේ අන්තිමට තියෙනවා අපි කවුරුත් දන්න ගේම් එක ඩොටා ඩොටා වල අලුතෙන් ආපු ඩොටා 2 වල ඉන්ටර්නැෂනල් ටුර්නමන්ට් එක තියෙනවා මේ මාසේ 31 වෙනි දින දවස් 3 ඩොටා 2 තාම කලින් මේ රිලීස් වෙලා නැහැ තාම බීටා වර්ෂන් එකේ තියෙන්නේ ඉන්විටේෂන් එකක් අවශ්‍යයි මේ ප්ලේ කරන්න හැබැයි ඒ ටුර්නමන්ට්ස් ඔක්කොම මැචස් ලයිව්ම බලන්න ඒගොල්ලගේ ගේම් ක්ලයන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නොමිලේ ස්ටීම් සයිට් එකට ගියොත් නැත්නම් dota2.com එකට ගියොත් එහෙම ස්පෙක්ටේටර් විදිහට ගේම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලයන්ට් එකක් ඒගොල්ල දෙනවා ඩවුන්ලෝඩ් කරගන්න සාමාන්‍ය 4GB විතර වගේ ඩවුන්ලෝඩ් එකක් හැබැයි ටුර්නමන්ට් එක බලන්න පුළුවන් ෆ්‍රී දැන් කාලින්ක ගොඩක්ම මේ e-sports තුත් දැන් ස්පෙක්ටේටර් ස්පෝට් එක ඉස්සරහට යන්න ගොඩම්ම ඉතින් ඩොටා 2 මම හිතන්නේ දැන් ස්ට්‍රීම් වලත් වැඩියෙන්ම මේ ප්ලේ කරන ගේම් එක වෙලා තියෙනවා ඉතින් කට්ටියට මේක try කරන්න පුළුවන් මේ download කරගන්න dotaru.com වල අපි ඉතින් තිල්ලට ඒ දවස්වල කාමරයක් දාලා දුන්න ගේම් ගැන කරන්න කියලා අපේ හත්ස දෙක horror podcast එකක් කළා මේ ළඟදී අපිට ඕන ඒකේ පළවෙනි episode එක විතර හර්ෂය මල්ලි දෙන්නත් හර්ෂය මල්ලි කරපුවා ඒවත් ඉවර ඕක තමයි වෙලාදී මිනිස්සු වැඩ කරන්න ගත්තා දිගට අරගෙන යන්නේ අපිට ගෙන්ස් එකට අද ගන්න හර්ෂය කරගෙන ගියා ඌ ඒ ලැජ්ජාවටද කොහෙන්ද දැන් ආවෙ නැත්තේ ටෙක් කතාවට තමයි දැන් මූණ දෙන්න බැරි ඉල්ලමේ කොහොමද ඉන්විටේෂන් එකක් ගන්න ඒ උදේගෙන ඉන්විටේෂන් ගන්නත් මේ get an invite දුක්ද කියලා මට හරියටම නම් මතක නැහැ මේ ඉන්විටේෂන් ගන්න පුළුවන් බටන් එකක් තියෙනවා හැබැයි දැන් මේ දවස්වල නම් මම හිතන්නේ ඒක ඉන්විටේෂන් යවන්නේ නැහැ හැබැයි දැන් එහෙම ඉන්විටේෂන් එකක් ගන්න ඕන නම් ඒගොල්ලන්ගේ අර early access bundle කියලා තියෙනවා මේ Dota 2 මට කියන්න බැරි වුණා Dota 2 play කරන්න සල්ලි ගන්න ඒක free to play game එකක් හැබැයි මම දැන් අර early access bundle එකක් ගන්න ඕන නම් ඒක $29.99 දීලා ගන්නවා ඉන්විටේෂන් එක කෙවලෙම එතකොට හම්බුනේ නේතු ඉන්න එක්කෙනෙකුට යවන්න බෑ කලින් එහෙම පුළුවන්ලා තිබ්බා හැබැයි කෙනෙක් ගොඩක් කලකට ඉන්විටේෂන් එකක් තව හම්බුණා ප්ලේ කරන කට්ටියට හැබැයි දැන් නම් ඒක ඒගොල්ලෝ නවත්තලා තියෙනවා ඔය ආමතර ටෙක් නිවුස් එකක් කියලා ඉතින් වැඩක් ඇති නිවුස් එකක් තියෙනවා මයික්‍රොසොෆ්ට් එක ලෝගෝ එක මාරු කරලා ඒක හොඳයි අර කොටු හතරක් තියෙන පාට පා ඒක ලේසි නේ කාටර ඇඳ ගන්න ඕනද අපිට නම් මයික්‍රොසොෆ්ට් ලෝගෝ එකෙන් පොඩි පෙට්ටියක් ජනේලයක් අතට පාඩමක් දැම්මා අර මේක මෙහෙම හොඳයි බුද්ධික මේ දැන් චම්ලීට පුළුවන් නම් මගේ මොකද්ද පෑඩ් එක ගන්න මේ ලෝගෝ එක පෙන්වන්න පුළුවන්. ඔය තියෙන ලෝගෝ එක චූටි ළමයින්ට පාට කරන් දෙන්න පුළුවන්. කොටු රූල් පොතක් ගත්තා නම් උඩ කොටුව රතු පාට ගැව, යට කොටුව නිල් පාට ගැව, ඊට උඩින් අනිත් පැත්ත කොටුව කොළ පාට ගැව, යටේ කහ පාට ගැව. ලෝගෝ එක පාට කැලි කැලි පල්ලා ගන්නේ. ඒ ස්ක්‍රීන් එකේ නෑ මේක Apple වලනේ පෙන්වන්නේ. Apple වලින් ඉතින් අවුල්. ඊට අමතර Windows 8 වල start menu එක නැහැ කියන හැමෝම දන්නවනේ. හරි ප්‍රශ්නයක් නින් හැමෝටම IO start button එක නැහැ, start button එක නැහැ. මේ ළඟදි මම Twitter එකක් දැක්ක කෙනෙක් Twitter එකක් ගහලා දෙනවා. ආ Windows 8 කියන්නේ Windows 7 කියලා. ඕ Windows 8 කියන්නේ Windows 7 තමයි. මේකට හේතුව තමයි Windows 8 වල ඇත්තම කරේ ඒගොල්ලෝ Metro නම වෙනස් කරපු UI එක කාතර. පෙට්ටි UI එකක් උස්සරහට දාපු විතරයි. තමන්ට ඕනේ නම් දැන් source forge එකේ පොඩි දීලා තියෙනවා මේ start ඇත්තම අර classic shell එක දාගන්න බුද්ධික. ක්ලාසික් ෂෙල් එක ඉන්ස්ටෝල් කරගත්තත් එහෙම තමන්ට Windows 7 දිහට පාවිච්චි කරගන්න පුළුවන්. ඒක සෝස් කෝඩ් එකට අපි ලින්ක් එක දාමු නේද? පුතික මේ වුණා. දා. තව කාලින් මේ ප්‍රශ්නයක් අහලා තියුණා මේ Windows 8 වල අර Google IME එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක වැඩ කරන්නේ. ඔව්. මේ ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ගොඩක් සෙලෙක්ෂන් channel වගේ ගොඩක් දේවල් මාරු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඕක රිලීස් වෙලා දැන් 26 එනවනේ පබ්ලික්. මන් ඇත්තම පොතේ ඉස්සර නම් OS එකක් එනකොට පුදුම excitement එකක් තියෙනවා. ශාම එක කොහමරි download කරලා දාන්න ඕන කියලා මන් නිකන් TechNet එකට ගිහිල්ලා අක්කම් බැලුවේ මේක ඇවිල්ලාද කියලා. ඇත්තම මට Windows එක කියලා කිසිම එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. තිල්ලට Windows phone එක පාවිච්චි කරන කෙනෙක් හිටියට ආසාවක් තිබ්බද ඉද්දාව. මම ඇත්තටම සේවය. ඒ කියන්නේ දැන් මේ වයසට යනවා කියන එක හරි මේ මම දැන් මට ඔය අසීලු ආසාවන් වලින් අර අයින් වෙලා යනවා වගේ. මේ ඇත්තටම මේ නිනෝස් කාලින් මේ ගොඩක් කට්ටිය දැන් අපි කලින් මේ ස්ටීම් ගැන කතා කරපු නිසා කාලින් මේ බෑල්ලකෙන් කීප කරත්තාවයි මේ Windows 8 ආව මේක gaming වලට ඇත්තටම මම හිතන හොඳ platform යන්නේ මේ කියලා. ඒගොල්ලෝ දැන් Linux වලට එක හදාගෙන යනවා මේ Steam platform එක දැන් Linux වල release කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් ඔය alternative එක මේ Windows වලේ අර අනිත් ඒවාට යන්න එක හේතුවක් තමයි Windows 8. මැජර් වලට අනුව මේ ළඟදිම Windows 7 phone BlackBerry වලට වඩා වැඩි වේලු. මාර දුකක් නේ BlackBerry වලට උනේ. අර මේ ඩයලොග් එකේ තිබ්බ BlackBerry මේ අර සින්කින් ෂිප් පාටි නෝකක් දැන්නේ නැහැ නේද? උවිත අමතර ප්‍රශ්නේ ගැන කිව්වේ නැහැ අපි දැන් මේ මේ MP3 දේ මේ මේ මේක මේක මේ මේක දෙන එක ගැන. ඒ වාර අනිත් වාර ගත්තා. ආ අනිවාර්ය ගෝ මො ඒක අනේ මේක ඇයිල මේ USB එකෙන් charge කරන්න පුළුවන්. මේක මෙහෙම අලවන්න පුළුවන් මුද්දික මාර සිරය. හැබැයි කාන්ද මතු ගන්න තෑග්ගක් දෙන්නට හොඳට ඇල්ල. අපරාධ කියන්න. කුමාර ගමන්නේ මේ මේක දෙන්නේ ක්‍රම දෙකකට දෙන්නට දෙනවා එකක් තමයි ටෙක් කතා වැඩිම දුරක් කොයි එකද කියලා කියන්නේ මේ මං ගලෝපේක බුද්ධි කරන තව ගලවන්නේ නැතුව ඇති ගලවන්නේ නැතිනේ ගැලෙව හරි මේක හැබැයි නිෂ්පාදනයේ රට චීනයේ කොච්චර ගුණාත්මක වාරින් බුත්තද කියලා දන්නේ නැහැ හැබැයි හොඳට අහුණ මං දාලා බැලුවාම පළවෙනි එක දෙන්නේ අපි ටෙක් කතා වැඩිම දුර අහන කෙනාට ඒක නිසා කියන්නේ තමන් ඉන්නේ කොහෙද එක කරා තමයි අහන්නේ කොහොමද අහන ක්‍රමය කොහොමද කියලා අපිට මේල් එකක් ගන්න පැහැදිලි. දුර කියන්නේ මේ කොළඹ ඉඳලා තියෙන දුර. කොළඹ සිට තියෙන දුර. අපි ඉතින් මේ මේ ග්‍රාම සේවක සාතිකයක් ඕනේ නැහැ. නෑ, ගෙදර ඇඩ්‍රස් එක වන්න දැන් ටැග් ගවන්න. ගෙදර ඇඩ්‍රස් එක ගන්න ඒක ලියාපදින්න ඉතපැලෙන් යවන්නේ නැති වුණත් ඉතින් sorry තමයි. ඊළඟ එක තමයි දෙන්නේ ටෙක් කතා වලට කරන හොඳම යෝජනාවට. මේක බුද්ධික දෙන්නේ. නේද බුද්ධික. ඒක හොඳම යෝජනාව. ඒක හොඳ පැහැදිලි ලියලා යන්න. එයාට නම් තැපැලෙන් නෙමෙයි මේ කිට්ටු ඉන්න එක්කෙනෙන් නම් අපිට හම්බෙලවණක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි හැමයි දුරින් ඉන්න කෙනා වුණත් කොළඹෙන්න කැමති නම් අපි ඉතින් හම්බු වෙලා නේද කතා බහ කරමු. ප්‍රශ්නයක් නැහැ. මේ අපි කට්ටියටම chance එකක් දුන්නේ නැහැ නේ. ගොඩක් අහනවා හම්බු වෙන්න ආසයි කතා කරන්න ආසයි කියලා. අපි ওই දවසක් ආය දවසක Excel වගේ තැනකට එන්න කියලා. ඔව්. හම්බු වෙමු කට්ටිය. එකම මේ කොහොමද යෝජනා එවන්නේ කියලා කියන්න ඕනේ කරේ. අපේ email address එක info@techkatha.com. ඒකට එවන්න subject එක දාන්න MP3 කියලා. subject එක වෙන මොකුත් ලියන්න එපා MP3 කියලා ලියන්න. එතකොට අපිට වාගේ mail එක miss වෙන්නේ නැහැ. නේද? ඔව්. නැත්තම් අර ඉතිසලඩ් එකේ mail එක වගේ අන්තිම මොහොතේ දාන්න. mail එකක් කිව්ව හම්බුන්නේ නැද්ද කියලා. ඔයිට අමතරව තවත් news මොනාද තියෙන බුද්ධික? ටෙක් කතා වල පොඩි 77W. හා. තව කතා තියෙන චම්ලි මල්ලි කියපු කතාව. මේක චම්ලිගේ ඉල්ලීමක්. චම්ලි කියනවා මේ මේ චම්ලි ඉන්නවතන මේ අද වීඩියෝ ස්විච් කරන එක සද්දයන් නැතු ඉන්න මේ චම්ලි කිව්වා මේ දැන් ගොඩක් අය බුද්ධික අපේ එපිසෝඩ් එක අහනවලු ෆෝන් වලින් ෆෝන් කිව්වහම ස්මාර්ට් ෆෝන් නෙමෙයි සාමාන්‍ය දුරකථන Nokia වගේ වයි අහනවලු එතකොට ඒවැ ප්‍රශ්න දින ඒවැ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් බුද්ධික ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ප්ලේයර් එකෙන් ප්ලේ කරන්න පුළුවන් සමහර අය අපේ එපිසෝඩ් එක කැලිම ඩවුන්ලෝඩ් කරලා අහන්නේ ඉතින් එතකොට චම්ලි කිව්වා අපිට SMS එකක් එයාට යවන්න පුළුවන් එපිසෝඩ් එකේ ලින්ක් එක ඩිරෙක්ට් ලින්ක් එක ඒ අයට කරදරයක් නැතුව කෙලින්ම එක ක්ලික් එකකින් අපේ එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා අදහස මැක්සා. ඔව්. දැන් වෙබ් පුෂ් එකක්ම වගේ යවන්නත් පුළුවන් වෙයි නේද? අපි ඒක සපෝට් කරන්න ඉන්න. SMS එක. ඔව්. සපෝට් කරන්න ඉන්න පුළුවන්. හැබැයි මම බැලුවේ ඉතින් අපිට යම් කිසි මුදලක් වැය වෙන නිසා ඩයලොග් ලගේ තියෙනනේ අර ඇප් ඩෙවලොප්මන්ට් ප්ලැට්ෆෝම් එක. API එක. ඒකේ අපිට පුළුවන් තීරණය කරන්න SMS එවන කෙනාගෙන් කැපෙන මුදල කීයද කියලා. ඒක මම දැන් ගාලින්ග අර අප්ඩේට්ස් විතරක් නම් 2.50ක් හරි ඒ කියන්නේ එකපාරට 2.50ක් කපන ඉවරයි. ඒ වගේ ගානක් ඔව්. එහෙමද? ඊට පස්සේ ඕන විදිහට මොකද අපිට මේ අසන්නන්ගේ දත් ගලවන්න ක්‍රමයක් මම ඇත්තටම වෙන්නේ හේතුව දැන් අපිට කතා SMS එක යන්න ගියාම ටිකක් මුදලක් නැහැ. අපිට පොඩි මුදලන්නේ දැන් නම් ලොකු මුදලක් මොකද පව් මේ ටිකක් අමාරුනේ දැන් ඉතින් SMS ජීවන හිදෝ දැන් ටිකක් බාරපතලේ ඉඳලා SMS 1500ක් විතර යනකොට ටිකක් අමාරු. ඉතින් ඒක නිසා ඉතින් මේ එපිසෝඩ් එකක් ගන්න යවොත් එම් මාසෙට SMS 4500ක් විතර යනකොට ලොකු මුදලක් නේදන. ඔව් මේ ඩයලොග් ලා තමයි ළඟදී. හැබැයි කියලා දුණා මේ USSD එහෙම ඕපන් කරනවා කියලා මේ APIs නේද? ඔව්. එහෙම වුණොත් නම් අපිට පොඩක් try කරලා බලන්න බලන්න USSD portal එකක් වගේ හදාගන්න. ඔව්. එහෙම වුණොත් නම් ලේසි අපේ මේ දැන් server එකක් support කරනවා නේද? දාලා හදන්න පුළුවන්. ඉතින් දැනට එහෙමනම් ඒක කැමතින. ඒ කියන්නේ දැන් අපි දන්නේ නැහැනේ 5-6 දෙනාද ඕක කරන්න කියලා. 5-6 දෙනෙක් වෙනුවෙන් ටිකක් මහන්සිය නමා එහෙමනම් අපේ සර්වර් එකෙන් හරි යවුවා යකිනේ. ඔව්. එහෙමනම් අපිට පොඩ්ඩක් ඒකත් අදහස කියලා යවන්න info@ tekkatha.com වලට තමන් එහෙමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. මේ Android phone පාවිච්චි කරනවා නම් විතර මාසෙර දැන් නැහැ. tekkatha Android app එක ඩවුන්ලෝඩ් කරා. ඒකෙන් පුළුවන්. iPhone පාවිච්චි කරනට ඒකත් පුළුවන්. අනිත් ෆෝන් වලින් ඕනේ නම් ඉතින් ඔය Windows mobile ලාගේ පාවිච්චි කරන දෙන්නේ තුන් දෙනෙක් විතර ඉන්නවා නම් තිල්න වගේ ඒගොල්ලන්ට ඉතින් අර m.tekkatha.com ගියා නම් mobile version එක load වෙනවා. ඉතින් අර smartphone නොවන feature phone පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ අපිට කියන්නේ. එතකොට අපි අර දේ ඉම්ප්ලිමෙන්ට් කරන්න ට්‍රයි කරන්න. මොකද දැන් ඉදිරියේදී තවත් ටෙක් කතා බුද්ධික හැම ප්‍රෝග්‍රෑමින් වැඩසටහනක් එම් පටන් ගන්න යන නිසා අපි බැලුවේ ඒ වගේ දෙයක් කරොත් ලේසි වෙයි කියලා. අනිත් එක තමයි මෙතන තවත් පොඩි තර්කයක් ආවා. දැන් ටෙක් කතා අපි වෙන වෙන වැඩසටහන් කරන්න ගත්තොත් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් වගේ එකම සයිට් එකේ කරන එක ටෙක් කතාවලම වෙන එක. දැන් ටෙක් කතාවේදී අපි හැමදාම පටන් ගත්තේ ටෙක් කතා ලයිව් කියලානේ. ඒ වගේ නැතුව ටෙක් කතා ප්‍රෝග්‍රෑමින් හරි ඒ වගේ කියලා ගත්තොත් එහෙම කට්ටියට කරදරයක් වෙයිද? මොකද අප බැලුවේ දැන් එක ඇප් එකක් තියෙන නිසා අපිට ඇප් එකම පාවිච්චි කරන්න පුළුවන්, එකම YouTube channel එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලේසි නිසා අර වැඩසටහන් විතරක් වෙනම කඩන්න පුළුවන්. අපිට ඉතින් YouTube channel එකේ ඕනම් playlist වෙනම හදන්න පුළුවන්. feed එක ඕනනම් අපේ site එකේ වෙනම feed එකක් දෙන්න පුළුවන් නේද පුතේ? ආ ඉතින් ඒකත් ඕගොල්ලන්ගේ අදහස කියන්න. කොහොමද ඕගොල්ලෝ කැමති, කොහොමද මොකක් වුණොත් හොඳයිද කියලා නේද පුතේ? අදට එහෙනම් ඇදිද එකම මාර්ගයකට කිට්ට වෙන්න ගියානේ. ඔව්. ඊට පස්සේ ඉතින් දුක් මුසුම කතාව කියලෙම නේ මේකත් ඉතින් මම කියනව නැද්ද කියලා හිතේ. හොරකල දැන් ලැස්තිනවල නේද ඕපන් සෝස් YSQL version එක නවත්තා. ඔව් එහෙම කතාවක් තිබුණා නේද? ඔව්. හා මම හිතන්නේ කෙන හොඳ කවුරු හරි ඒක දිගට කරගෙන ගියත් ඒකෙදි සල්ලි දීලා ගත්තේ ඇත්තටම උන්ගේ ඩේටාබේස් එක චාටර් නිසානේ. ඒක හොඳ ටික් ගන්න තමයි ඇත්තටම සල්ලි දීලා ගත්තේ නේ බුද්ධි. දැන් ඒක කමියුනිටි ගන්න වැරදු මුතික කියන්නේ. පුළුවන් වෙන්න ඕනේ නේද? කමියුනිටි එකට ගන්න පුළුවන් තියෙන මම හිතන්නේ කරපු කෙනා ඒක විකෝල ගන්න. මම හිතන්නේ කන්ටිනියු කරගෙන නැතොත් ඉතින් ප්‍රශ්නයක් වෙනවා. අවුරුදු කීපයක් යනකොට. ඔව්. ඇයි දෙහිණිය ඔක වරක සමාගමට Java වලට කරන්න බැරි වුණේ? Java discussion. එහෙනම් අදට ඇති නේද බුද්ධික? ඔව්. මෙන්න මල්සාර පොඩි ප්‍රශ්නයක් කරන අයියා iOS 6 hour tech කතා app එක වැඩ කරයිද කියලා. මොනවද දැන්නේ? අනික ඒක නම් හැබැයි ගොඩක් වෙලාවට වැඩ කරන්න ඕන ඉතින්. අපේ සමස්තල ඌ මොකද්ද උනා? මොකද්ද උනා? එක ගහන්න එක ගහන්න එක දික ගහන්න එක දික ගහන්න. තා ටික ටික. මේ කියන්නේ අපිට යන්න කියලා කියන්නේ කියලා නේද? එහෙනම් හැමෝටම සුබ සතියක්. සුබ රාත්‍රිය. ලබන සිකුරාදා නිවාඩු දවසක් මම හිතන්නේ. බුද්ධික රවමංගා. ඔය අමරණ වල්ලත් තියන්නේ ගොඩක් කැලිදී මම හිතන්නේ. සිල් ගන්න යනවා. දැන් අද දැන් මේ චුට්ටකට කලින් කිව්වා අපි එනම් ලබන වීකෙන්ඩ් එකේ අපි අර වැඩසටහන් ටික ප්‍රෝග්‍රෑම් ටික රෙකෝඩ් කරමු කියලා වෙන්න දැන් කියලා. අපිට හැබැයි පළවෙනිදා තියෙන ට්වීට් අප් එක්සෙල්. ට්විටර් ගට්ටියම මෙන්න යන්න තියෙනවානේ. බුද්ධික නේද? මම නම් ඇත්තටම එන්න කල්පනා වන්නේ නැහැ කලින්. වැඩක් නැහැ වගේනේ. ඔය මේකත් එක්ක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මේ වැඩ වගේක් තියෙනවා ඉතින්. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා ඒක එන්නේ නැත්නම් අපි කියන්නේ බුද්ධිකට කිව්වට කරන්න දෙයක් නැහැ ගියා අපනේ අර කට්ටිය හම්බෙලා කතා කරන්න ගරින් ඉතින් වෙන දෙයක් නැහැ මේ කමන්නේ බල මට හිතුනත් විතරක් යන කම්මැලි වේදසල එළියට බහින්න වැඩ දින 500ක් විතර තිල් යන මට ෂුවර් ගාන ඔෆිස් එක දැන් ඉතින් කොල්ල කුරුට්ට ඉන්නේ ඉතින් අපි මේ සීල ගිහිල්ලා වැඩක් නැහැ නේද තැන් වලට එහෙනම් දැන් මේ පාර හරියට පොත්ත මොකද ලබ සතියේ නේද එහෙනම් මතකද ඔව් හැමදාම සුබ සතිය සුබ රාත්‍රිය MP3 ප්ලේයර් එක ගන්න ක්‍රමය මෙහෙමයි දැන් MP3 ප්ලේයර් එක අපි දෙන්නේ ඊළඟ සතියේ නෙමෙයි ඊළඟ සතිය මොකද දන්න අපේ එපිසෝඩ් එක සාමාන්‍ය සති දෙකක් යනවා සාමාන්‍ය කට්ටියට අහන්න දුර ඉන්න කෙනෙක් නම් ඉතින් ටිකක් කල්හරියයිනේ නිසා අපි 138 වෙනි වෙනසරන්නේ 37ද 39 වෙනි වෙනසරන්නේ තමයි කියන්නේ කවුද දින්නේ කියලා. ඉතින් ඊමේල් එවන්න ඕනේ info@tekkatha.com එකට තමයි සබ්ජෙක්ට් එක MP3 දාලා එවන්න. එතකොට අපි බලලා කට්ටියට දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් චම්ලි මල්ලිට බොහොම ස්තුතියි. කට්ට කාගෙන ඇවිල්ලා මේ අපිට හැමදාම උදව් කරනවට අපිට වඩා උනන්දු තියෙන චම්ලි මල්ලිට මේක කරන්න. ඊට අමතර පොඩි තිල්ලට අරින්න උමනාවක් තියෙන චම්ලිට මේ ටෙක් කතා තීම් එකක් වලදී ගන්න කියලා කිව්වා. ඔව්.